නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නික්කමත යුංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයි මස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං පරිස්සති. හොඳයි, පූජනීය මහ සංඝරත්න අවසරයි, අදත් අපි සුපුරුදු පරිදි සිද්ධ කරන ධර්ම සාකච්ඡාවයි සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. අද අපි 8 වෙනි අවස්ථාවට සිදු කරන සාකච්ඡාවයි අද මේ සිදු වෙන්නේ. අද අපි මාතෘකාවෙන් තෝරාගත්තේ මෛත්‍රී හා ප්‍රඥා මත පදනම් වූ බුදු සමය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. ඒ 45 තිස්සේ දේශනා කරපු ධර්මයේහි පදනම හැටියට ගත්තොතින් එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්න ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙන්න ඕන. ඒක තමයි උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ. තින් උන්වහන්සේ අපේ කලින් සඳහන් කරපු විදියට බුදුරජාණන් වහන්සේගෙන් හැම දහම් පදයකින් අපට පෙන්වලා දෙන්නේ අපේ හිතේ කෙලෙස් දුරු කරන ක්‍රමය. වෙනත් විදියකින් කියනවා නම් අපේ හිතේ තියෙන දුක, අසහනය, ශෝකය දුරු කරන මාර්ගයයි දේශනා කරයි. දිනෙන් දින අපේ හිතේ තියෙන මානසික සුවේ වැඩි වෙනවද, අපේ හිතේ තියෙන දුක් හරදර අඩු වෙනවද කියන එක තීරණය වෙන ප්‍රධානතම සාධකය තමයි ලෝභ, දෝෂ, මෝහ කියන ඒවා අපේ හිතෙන් අඩු වෙන්නට ඕනේ. අනිත් පැත්තෙන් මෛත්‍රිය හා ප්‍රඥාව කියන දෙක දිනු වෙන්නට ඕන. බුදුදහම කියලා කියන්නේ ලොකු ගොඩනැගිල්ලක් නම් ඒ ගොඩනැගිල්ල කියන මහා ස්තම්භ දෙක, කණු දෙක තමයි මෛත්‍රිය හා ප්‍රඥාව කියලා කියන්නේ. බුදු දේශනාවල තියෙන කරුණ විමසලා බලනකොට අපිට මේ දේ දැක ගන්න පුළුවන්. තවත් දෙකින් කියනවා නම් සති සම්පජාන්‍ය කියන දෙක. ප්‍රඥාවෙම කොටස් දෙකක් විදිහට අපිට ගත්තොත් සිහිය සහ නුවණ කියන දේ ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට අපේ හිතේ මානසික අසහනය ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මෛත්‍රිය නැතිකම. සමාජයක් විදිහට ගත්තොත්, රටක් විදිහට ගත්තොත්, ලෝකයක් විදිහට ගත්තොත් බොහෝ ගැටලු වලට මුල් වන්නේ මෛත්‍රිය නැතිකම. මෛත්‍රිය තියෙනවා නම් අපිට ලෝකෙට අයහපතක් කරන්න විදියක් නැහැ. ලෝකෙට යුද්ධයක් කරන්න බෑ. නරක විදියට ආහාරයක් නිෂ්පාදනය කරන්න බෑ. මිනිස්සු මුලා කරන්න බෑ. ඒ අපිට කරන්න බෑ. අපේ හිතේ මෛත්‍රියක් තියෙනවා. වැරදි දෙයක් සබා කෙනෙක් දැස්ස වැරදි අදහසින් බලන්නවත් අපිට පුළුවන් කමක් නැහැ. අපේ හිතේ හරියටම මෛත්‍රිය තියෙනවා. විශේෂයෙන්ම කරණීමෙත් සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා කිසියම් කෙනෙක් යම් සාන්ත පදයක් කැමති නම් ඒ තැනැත්තා විසින් දිනු කර යුතු ප්‍රධානතම ගුණාංගයක් විදිහට මෛත්‍රිය. සම්බේ සත්තා භවන්තු සුඛිතන්තා කියලා ඒක දේශනා කළා. මෙතෙන්දී වැදගත් කාරණයක් තියෙනවා. මිත්ත සහ මෙත්ත කියන කාරණා දෙකක් තියෙනවා. එකක් මිත්ත, අනිත් එක මෙත්ත. මේ දෙක සමානද වෙනස්ද? මේ දෙකේ වෙනසක් තියෙනවා. සමාන ලක්ෂණ තියෙනවා. හිතවත් බව කියන එක තියෙනවා දෙකේම. නමුත් මේකේ ප්‍රධානතම වෙනසක් තියෙනවා. මිත්ත කියන්නේ මිත්‍රත්වය කියන එක. මෙත්ත කියන්නේ මෘදු කියන ගතිය. මෘදු බව කියන එක. එතකොට මිත්ත කියන එක යම්සි පිරිසකට විතරක් සීමා වෙනවා. Taman දැන් හඳුනාගත්තු යම්සි කොටසකට විතරක් සීමා වෙනවා. එතකොට මෙත්ත කියන කියන්නේ මනස කුරුල්ල එක. සාමාන්‍යයෙන් අම්ම කෙනෙකුගේ දරුවට තියෙන මෛත්‍රිය නම් සීමා තමයි. නමුත් සතර බ්‍රහ්ම කියන විදිහට ගත්තොතින් බ්‍රහ්මයන් වාසය කරන විහරණයක් විදිහට ගත්තොතින් මේකට ඉංග්‍රීසි කියන්නේ බවුන්ලස් කියලා. සීමාවක් නැහැ. සීමා සම්මේද නැතුව කොන්දේසි විරහිතව ලෝකයට කරන අවයවි බව තමයි මෙතන මේ මෙත්ත කියලා කියන්නේ. දැන් පෙරදහමානුව ගත්තත් පැහැදිලිවම පේනවා මෙත්තානිසංස කියලා වෙනම තියෙනවා, මිත්තානිසංස කියලා වෙනම තියෙනවා. දැන් පිරිත් පොතේ එන මෝගපක්ඛ ජාතකයෙන් එන ගාථාවල තියෙන්නේ මිත්තානිසංස. එතකොට මෙත්තානිසංස කියලා වෙනම තියෙනවා. සුඛං සෝපති සුඛං පරිභුජ්ජති කියලා මෙත්තානිසංස. එතකොට මෛත්‍රිය තියෙන කෙනාගේ දැන් මෛත්‍රිය කියන්නේ සංස්කෘත භාෂාවෙන්. එතකොට මෙත්ත කියන්නේ පාලි භාෂාවෙන්, මිත්‍ර කියන්නේ සංස්කෘතයෙන්, මිත්ත කියන්නේ පාලි භාෂාවෙන්. එතකොට මෛත්‍රිය තියෙන කෙනා ළඟ මිත්‍රත්වයක් තියෙනව නැත්නම් නෑ. හැබැයි මිත්‍රත්වයේ තියෙන කෙනාගේ ළඟ ඇත්තමිට මෛත්‍රිය නැති වෙන්න පුළුවන්. ඒ අදාළ කෙනාට විතරක් තියෙන පුළුවන්. නමුත් අනිත් පැයක එහෙම නැති වෙන්න පුළුවන්. මෛත්‍රිය තියෙන කෙනා ඊට වඩා පුළුල්ව ලෝකෙ දෙස බලනවා. ඉතින් මේක මේකේ මේ වෙනස හඳුනා ගන්න ඕන. අපි හිතන්නකට බණ කියන්නේ කියන්නේ මේ දෙකම එකක් විදිහට පොඩට කියනවා. නමුත් මේ දෙකේ වෙනසක් තියෙන බව මතක තියාගන්න. මේ ශබ්ද දෙකක් මේකක් නෙමෙයි. මෙත්ත කියන එකෙන් කියවන්නේ කියන්නේ මිත්‍රත්වය ගැන. මෙත්ත කියන එකෙන් කියන්නේ මෘදු බව කියන එක. හදවතේ මෘදු බව. ඒක බ්‍රහ්ම විහරණය. මේ මෘදු බවත් එක්කම යන දෙය තමයි අවෛරී බව. වෛර නොකරන ගතිය. කාටවත් වෛරයක් නැහැ. ඒ වගේම සීමාවක් නැහැ. දැන් කෙනෙක් ගැන මතක් වෙනකොට අපට එයාගේ වැරදක් නිසා හරි කිසියම් හේතුවක් මත අපිත් එක්ක ගැටෙන ගතියක් නැහැ. අන්නේ ගැටෙන බවක් නැති බව තමයි මේ මෙත්ත කියලා කියන්නේ. හදවතේ මෘදු භාවයකම ඇති වෙනවා. ඉතින් ඇත්තෙන්ම අපට වෙන දැන් විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරුන් ලෝකයේගේ මානසික ආතතිය අපි ඉංග්‍රීසියෙන් ස්ට්‍රෙස් කියලා කියන්නේ. මානසික ආතතිය ඇතුළු බොහෝ මානසික රෝගවලට කරන පිළියමක් විදිහට තමයි පිළියමක් විදිහට වර්තමානයේ කියන මෛත්‍රී භාවනා කරන්න කියලා. ලෙවින් ෆයිනස් මෙඩිටේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට මෛත්‍රී වඩන එක මානසික පීඩා දුරු කරන්න මේ බටහිර වෛද්‍යවරු කියනවා. එතකොට බුදුරජාන් වහන්සේට බොහෝ කාලකට කලින් යන්තං සංකම් පදං අභිසමෙච්ච යම් ශාන්ත භවකට පත් වෙන කැමති නම් සබ්බේ සත්තා භව සුභිදක්ඛා කියලා වඩන කෙනෙක් කියලා තියෙනවා. අරයි කියන කෙනෙක් බුදුරජාන් වහන්සේ දේශනා කළා කියලා. ඉතින් එතෙන්දී අපට මේකේ වැදගත්කම ඉතාම පැහැදිලිවම පේනවා. එතකොට මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය ළඟින් නැවතෙන්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. ඒකත් ප්‍රමාණිකෝල වැඩිමින් යනවා. මෙත්ත කියලා කියන්නේ මෛත්‍රිය කියන එක, හදවතේ මුදු බව, වෛර නොකරන බව. ඒ මෛත්‍රිය ඇති වෙනාට එක්කම කරුණාව ඇති වෙනවා. කෙනෙක් දුකෙන් ඉන්න කෙනෙක් දුකෙන් නිදහස් කරවන්න අදහසක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ අය කරුණාව කියලා කියන්නේ ගියක් නැත්නම් ගියක් හදලා දෙන එක, නැත්නම් ඇඳුමක් නැත්නම් ඇඳුම් ටිකක් අරන් දෙන එක, පොත්පත් නැත්නම් පොත් ටිකක් දෙන එක. ওই වගේ දෙයක් තමයි ලෝක මිනිස්සු කරුණාව විදිහට සැලකන්නේ. නමුත් බුදුදහම ඊට වඩා ගැඹුරින් බලනවා. මොකද බලන්නේ? ඊයර භෞතික දේවල් වල අනුපාඩු වලට වඩා ප්‍රධාන දේ තමයි මානසික ගැටලු. දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා කෙනෙක් ගියා පුගස් වෙන්න යනවා බැංකුවට. දැන් පාරට බහින්න වෙන්නේ. ඒකට මහා දුකකින් ඉන්න මේ කට්ටිය. මේ ඉන්න අතරේ ගෙදර දරුවෙක් ලොකු අසනීපයක් හැදෙනවා මාරන්දි. පිළිකාවක් වගේ. එතකොට වැඩිපුර දුක අර ගෙදර යන්න තියෙන දේට දරුවගේ දුකද? නැත්නම් දරුවගෙන් එන දුක තමයි ඊට වඩා වෙන්නේ. ඒ නිසා බුදුදහමේ කියන සාමාන්‍ය දේවල් දෙනවට වඩා අගය කරන්නේ. දැන් දානයන් නොයෙක්ව තියෙනවනේ. ආමිත දාන තියෙනවා, අබේ දාන තියෙනවා. ඔහොම ගිහිල්ලා ධර්ම දානේ තමයි හිලම් දාන විදිහට සැලකන්නේ. සම්බ දානං ධර්ම දානං දිනාති කියන්නේ ඒකයි. ධර්මයෙන් දෙන දාන, ඒ කියන්නේ පුද්ගලයන්ගේ මනසේ දුක් පීඩා නැති කරන්න දෙන උපදේශ වශයෙන් දෙන දානේ තමයි හිලම් දාන විදිහට සැලකන්නේ. අන්න ඒක තමයි නියම කරුණාව. අනිද්දේ තමයි කෙනෙකුට මේ ජීවිත කාලය ඇතිවන දුක් පිට උපරිමව තමන් ජීවත් වෙන අවුරුදු 50කට 60කට වැඩි වුණොත් 100කට හේතු වෙනවා. නමුත් කෙනෙක් අපාගත වුණොත් කොහොමද? ඒක ගැනට අවුරුදු 100 ගණන් වලින් ඉනෙවැය දැම්මිට කල්ප ගණන් වලින් වෙනස් වෙනවා. අනේ නිසා බුදුදහමේ කෙනෙක් යාර සරල දුක නෙවෙයි බලන එකටත් පිළියම් යොදනවා. දෙහෙත් දෙහෙත් ගැනින්දන් බොහෝ දේවල් බුදුදහමේ කියලා තියෙනවා. නමුත් බුදුදහමේ දෙන කරුණාව ඇත්තේ මීට වඩා ගැඹුරින් බලන්න. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් මාළු බාන. දැන් අපි කියමු ආරණ්‍යයක් තියෙනවා ගිලක් ළඟ නැත්නම් දූපතක. ඉතින් එතෙන්ට යම් කිසි කෙනෙක් මාළු බාන යනවා නම් අපිට කියන්න තියනවනේ අනේ මේ මාළුන්ට හානි කරනවා කියලානේ. අපි බලන්නේ මාළුන්ගේ පැත්තනේ. ඇත්තෙම බලනවා නම් බෝසත්වරේ අර දෙපැත්ත ගැනම බලනවා. බලන්නේ කොහොමද? අනේ අර බාල බාන කෙනා තව අවුරුදු 20කින් 30කින් මේ අපායයන් ඉන්න මිනිස්සෙක් කියන එක හරිය සංවේගිය මොකදද බලන්නේ. මාළු වැටෙන්නේ තව ආත්මවා බොහෝ ගාන කියාසම බහිමින් නැහැ. මරුණක් ආය මාළුවක වෙන්න පුළුවන්. ඇතැම් වෙලේ ඊට වඩා සුගතියේ ඉන්න කෙනාගේ සුගතිය මහිම වෙන දේ දකින්න. වෙනත් දෙයකින් කියනවා නම් අපි කියමු ලොකෝ කර්මයක් කර යම් කිසි කෙනෙක් අපි කියමු යම් කිසි කෙනෙක් ආනන්තර කර්මයක් කළා. මව මැරීම පියා මැරීම වගේ හෝ බරපතල විදිහේ කර්මයක් යම් කිසි කෙනෙක් කළා. දැන් ලෝකෙම මිනිස්සු බණින් අර කෙනාට මේ විශාල කර්මයක් කරා කියලා දැඩිය ද්වේෂයෙන් ඉන්නේ නේ. නමුත් බෝසත්වරේ ඊට වඩා ගැඹුරින් බලන්නේ ඇතැම් විට අම්මට ඒ දුක තාත්තට ඒ දුක ඇවිලෙන ඇතැම් විට පැය කීපයක් වෙන පුළුවන් ඒ මරණ දුක විනාඩි කීපයක් වෙන පුළුවන්. නමුත් අර කර කර්මය කරපු කෙනා කොහොමද? හල්පියක්ම නිරේ දැඩි දුක් විඳින්න යා කර්මයක් සකස් කරගන්න. අන්න ඒක තමයි නියම මෛත්‍රිය කියලා කියන්නේ. අන්න ඒක නියම කරුණාව කියලා කියන්නේ. අන්න ඒක නැත්තා වළක්ව ගන්න බෝඩ උත්සාහ කරා. එතකොට මෙන්න මේ විදිහට ගැඹුරින් මේ මෛත්‍රිය තියෙන කෙනා ගැඹුරින් ලෝකෙ දෙස බලනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. කරුණාව කියන්නේ පරදුක්ඛේ සති සාධුණං හදය කම්පණං කරෝති इति කරුණා කියලා කියනවා. අනිත් කෙනාගේ දුකේදී හදවත කම්පා වෙන සැලෙන ගතිය තමයි කරුණාව කියලා කියන්නේ. ඊළඟට ඒ තමයි මුදිතා ගුණය. මුදිතා කියන්නේ මොකක්ද? මුදිතා කියන්නේ මොකක්ද? දැන් මොදේ නන්දක් තියෙනවනේ. මුදිතා ගුණය කියන්නේ අර ඊර්ෂ්‍යාව කියන එක අනිත් පැත්ත. කෙනෙක් දීන වෙනකොට සතුට වෙන ගතිය. කෙනෙක් ආහාර ද්‍රව්‍ය වලින් හරි අනුසන්දුම් වලින් හරි රූප සම්පත්තියෙන් හරි අධ්‍යාපනයෙන් ධනවත් බවින් මේ කොමන හෝ දෙයකින් කෙනෙක් දීන වෙනකොට තියෙන සතුට. බොහෝ විට මේක අඩුවයි ඉන්න සමාජයේ. ඉහි සමාජයේ මේක හුඟක්ම අපිට දැක් ගන්න පුළුවන්. කෙනෙක් ගියක් හැදුවා හොඳට ඉගෙන ගත්තා විභාගයක් පාස් වුණා හොඳට ඇඳලා ගියන් බොහෝ දෙනෙක් ඒකට කැමතියි. නමුත් ඇත්තටම මෛත්‍රිය තියෙන කෙනෙක් නම් ඒ කෙනාගේ ළඟ මෙන්න මේ ඊර්ෂ්‍යාව කියන ගුණය හුඟක් අඩුයි. ඔහු නිතරම අනිත් කෙනාට සතුටක් ලැබෙනකොට ඒක තමන්ට ලැබෙච්ච සතුටක් වගේ හිතෙනවා. අනිත් අය ආශිර්වාද කරනවා, සෙත්පත් කරනවා, සූසුම් කරනවා. අනිත් දේශම උපේක්ෂාව. ඒ දුක සැප දෙකම මැදහත් මනසක් ඇති කරගන්න. ඒ කියන්නේ ලෝකේ සම්මිනේ නැති වෙන දුක් විඳින නැති වෙන මේ දෙකම නුවණින් බලලා මැදහත් සිතක් ඇති කරගන්න. කර්මය ආදී අනිත් දේවල් ගැන හිතලා මෙන්න මේ ගුණ හතරම එකට යනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ මෛත්‍රිය වඩලා මෛත්‍රියේ ඉහළම මට්ටමක් විදිහට දේශනා කරන සරණිමිත සූත්‍රයේ තියෙන කාරණා. මාතායතානියම් පුත්තං ආයුසාරේක පුත්ත මනරත්තේ ඒවම්පි සම්ම භූතේසෝ මාන සම්භාවේ අපරිමාණං කියලා. අම්ම කෙනෙක් සමන්ට ඉන්න එකම දරුවාට යම්කිසි සෙනෙහසක් ආදරයක් දක්වනවා නම් අන්න ඒ විදිහට මුළු ලෝකෙම සත්‍යංගිකේ බලන්න පුළුවන් මනසක් ඇසක් හදාගන්න කියලා. ඇත්තට මේ විදිහට ඉන්නවා නම් කොච්චර මනසට සුවයක්ද නේ? තමන්ගේ දරුවෙක් දෙස බලනවා ගැන කෙනෙක් දිහා බලනවා නම් කොච්චර අපි සානුකම්පිත වෙනවද නේ? කොච්චර අනිත් කෙනෙක් ඇසුරු කරද්දී කොච්චර විනයක් කොච්චර ගෞරවයක් කොච්චර ආදරයක් අපේ තියෙනවද? දරුවෙක් ගැන කතා කරද්දී අම්ම කෙනෙක් ඉතාම සැලකිල්ලෙන් තමයි දරුවට කටයුතු කරන්නේ. දරුවගේ අඟපතට ගෑමේදීවත් හරියට සැලකිල්ලෙන් ඒක කරන්නේ. ඒක බොහොම විනයකින් කරන්නේ. හොඳ අධ්‍යාපනයක් ලැබපු අම්මලා තාත්තලා එහෙමයි. දරුව තමන්ගේ කුසෙන් බිහි වුණත් ඒ දරුවගේ අඟපතට ගෑමේදීවත් හරියට සැලකිලිමත් වෙනවා. ඒකයි දරුවා කුඩාද ලොකුද කියන කතාවක් නෑ. ඒ දරුවට උපරිමයෙන් ගෞරවය දක්වනවා කියන එක. ඉතින් අන්නේ වගේ හැඟීමක් ලෝකයේ තුල ඇති වෙනවා නම් ලෝකෙ හුඟක් ලස්සනයි. මෙන්න මේක ඇත්තෙම ලෝකෙට දක්වන මෛත්‍රියක් විතරක් නෙවෙයි. මේ සිතුවිල්ල අපේ හිතේ තියෙන අපි ලස්සන වෙන්නේ නැහැ. අපේ මේ මෛත්‍රිය නැති වුණොත් අපි පිරිහෙන්නේ නැහැ. දැන් සියලු සත්වෝ සුවපත් වෙනවා කියුවාම ඇතැම් විට බාහිර සත්ව සුවපත් වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන්. නමුත් ඒකෙන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ හිත පිරිසිදු කරගන්න කියන එක. ඇතැම් විට බෝසත්තුරු මෛත්‍රිය වඩලා කැලවල් වල හිටපු අවස්ථාවල අනිත් සත්තු සමග වෙච්ච අවස්ථා ගැන කියනවා. ඇතැම් විට සිංහිය කොටියෝ මුවන් එක හාවන් එක සෙල්ලම් කරපු විදිහ ආදී වුණත් අපේ ජාතක කතා ආදී සඳහන් වෙනවා. ඒ මෛත්‍රිය දැඩිව ගැඹුරින් පතුරවනකොට ඒ වගේ වෙනසක් වෙනවා. ඇතැම් විට අපි පතුරවන මට්ටමේ ඒතර ප්‍රබල වෙනව වෙන පුළුවන්. හැබැයි ඒ මෛත්‍රිය බාහිරට ගියා හෝ නොගියා හෝ අපි මේ මෛත්‍රිය වැඩීමේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔව් අපේ හිතේ තියෙන ද්වේෂය අපේ හිතේ තියෙන ගැටීම අඩු කරගන්න. බොහෝ විට සමාජයේ ගැටලු වලට ප්‍රධානම හේතුවක් තමයි මානසික අසහනයට ප්‍රධානම හේතුවක් තමයි මේ මෛත්‍රිය නැතිකම. පුද්ගල විවේචනය කරන්නේ බොහෝ විට මෙන්න මේ මෛත්‍රිය නැති බව හොඳට පේනවා පුද්ගලව කතා බහ කරනකොට සාකච්ඡාවල. මෛත්‍රිය මත පිළිලා නානියා කරන්නේ කතාන් වාක් වෙනස් වෙනවා. විවේචනයක් කළත් පුද්ගලිත නිලේ විවේචනය කරන්නේ ඒ කරපු වරකට විවේචනය කරන්න. මේ කරපු දේ හරි නැහැ. මේ කරපු දේ මෙච්චර පිටසට හානියක් වෙනවා. රටට හානියක් වෙනවා. එහෙම කතා කරන්නේ. ඒ වගේ පුද්ගලිත බැඳලා නෙවෙයි කතා කරන්නේ. ඇයි ඒකට හේතුව තමන්ට මනසට පීඩාවක් නොවන විදිහට ඒක කරන්නේ. ආත්ම සංඥා මත පිටිතලා කරනකොට ඒක තමන්ට පීඩාවක් වෙනවා. විශේෂයෙන්ම මේ මෛත්‍රී කියන එක මෛත්‍රී කියන එකේ මූලික පදනම තමයි අර තමන් ජීවත් වෙන කාලයේ වටා පිටා ගැය හතුරන් කර නොගෙන මානසිකත්වයකින් මෘදු මානසිකත්වයකින් ජීවත් වන්නට උපක්‍රමයක් විදිහට තමයි මෛත්‍රී වඩන්නේ. හැබැයි මේක ටිකින් ටික ගැඹුරට යනවා. ගැඹුරට ගිහින් අවසානයේ මේක සමත කමඨහනක් බවට යනවා. හිත සමාධිමත් කරන භාවනා කර්මස්ථාන 40න් එකක් විදිහට මෛත්‍රී භාවනාවක් තියෙනවා. චතුරාර්ය භාවනාවල මෛත්‍රී එකක් විදිහට තියෙනවා. ඒ ඉදිරියට යනකොට ගැඹුරට යනකොට මෛත්‍රී වැඩිමින් බලාපොරොත්තුව තමයි සමතය කමඨහනක් විදිහට. හිත සමාධිමත් කරන භාවනාවක් විදිහට මේක කරන්නේ. එතකොට ඒක ධ්‍යාන මට්ටම දක්වා තුන්වෙනි ධ්‍යානෙ දක්වාම යන පුළුවන් විදිහට ධර්මයේ විස්තර කරලා තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ආදී පංච නීවරණ යටපත් කරගෙන වා හිත සංපත් කරන භාවනා කමඨහනක් විදිහට. ඇත්තම මේක බොහෝ විට සාකච්ඡා කරන මෛත්‍රී කියන එක. අනිසංසකරේ කඩපාඩම් කරලා තියෙනනේ සෝගාසෝපදී සෝගාම්පලි කොච්චරද කියලා නේ. ඇත්තම අපි අපටම හිතලා බලනකොට කොච්චර මේක කරනවද ඒ කතා කරන එකයි අනිසංස කියන එකයි මේක කරන එකයි හරිය වෙනස් අහකට කොළවන්න. මේක කරලා බලනකොට තමයි බුදුමිණී ජීවිත වෙනසක් යනවා. තමන්ගේ මානසිකත්ව වෙනසක් ඉද රැකෙන තමන් ඇසුරු කරන අයගේ තමන් කරන කටිතුල සාරතගත්තේ බොහොමයකට මේක බලනවා. විනාඩියෙන් විනාඩිය හරි මේ මෛත්‍රී වඩන එක අපි වැඩි කර ගන්න ඕන. ඉස්සෙල්ලාම අපිට ඒ කරන පුද්ගලයාට තමන්ට මම නිදුක් වේම වා කියලා වඩන්න පුළුවන්. දෙක දෙකෙනෙක් අකමැති නම් දෙලිම බාහිර සත්තුම අරමුණු කරලා වඩන්න පුළුවන්. දැන් මේ විහාරයේ සිටින, මේ ගමේ සිටින, මේ නගරයේ සිටින, මේ දිස්ත්‍රික්කයේ සිටින, මේ පළාතේ සිටින, මේ රටේ සිටින, මේ මහද්වීපයේ සිටින, මේ පෘථිවියේ සිටින, මේ සෝලාර් සිස්ටම් එකේ තියෙන, මේ ගැලැක්සියේ ඉන්න මේ විශ්වය කියලා මුළු විශ්වයටම ටිකෙන් ටික පතුරවන්න පුළුවන්. මෙන්න පිළිවි කියනවා දිශාවසින්. උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, උඩ දිශාව, යට දිශාව කියලා දිශා හයක. නැත්නම් දිශා 10ක් විදිහට තෝරා ගන්න පුළුවන්. නැත්නම් තමන් වාඩි වෙන ඉරියව්ව ඉඳලා ඉදිරිපස්සේ ඉන්න, පිටපස්සේ ඉන්න, දකුණු පැත්තේ ඉන්න, වම් පැත්තේ ඉන්න, උඩ ඉන්න, යට ඉන්න කියලා මෙහෙම කරන්න පුළුවන්. සමන්ත දිශාවන් හොයාගන්න බැහැ ඉන්න. නමුත් අපි දැනගට ගිය ගමන්ම ගිය මුල් දවසේ මාළු තැනකට අපි අනිවාර්යෙන් බලන්න කාරණයක් තියෙනවා. මොකද ඒ තමයි නැගෙනහිර බටහිර කොහෙද කියලා බලගන්න. තමන් ඉන්න තැන අනිවාර්යයෙන්ම උදේ ඉර පායනකොට පොඩ්ඩක් බලාගෙන නැගෙනහිර බටහිර තමන් පාක් කරගන්න ඕන. තමන්ගේ පාන ඉඳලා කොයි පැත්තෙන් ඉර පායන්නේ කියලා ඒ ඉන්න දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. කෙසේ වෙතත් මේක විවිධ විදියට දැන් දෙපා නැති අය, දෙපා තියෙන අය, සිලුපාය, බහුපාය මේ වගේ විවිධ විදියට උඩාන් සත්තු, ලොකු සත්තු, පෙනෙන සත්තු, නොපෙනෙන සත්තු, මිනිස්යෝ, අමනුස්යෝ, ස්ත්‍රී පුරුෂ මේ වගේ විවිධ ප්‍රභේද වලින් අපිට වඩන්න පුළුවන් තමයි පහසු විදියට. තමන් කැමති විදියට. එහෙම වඩන්න වඩන්න ලොකු මානසික වෙනසක් තමන් වෙනවා. ඒ වෙනස විතරක් නෙවෙයි ලොකු කුසලයක් දෙනවා තමන්. ඒ කුසලයෙන් තමන්ට ලොකු වාසියකින් මේ ජීවිතයෙන් ලැබෙනවා. නිකදම සුබිරණවත් නැහැ. දිනම් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් උදෑසනම කලමුත් එක කිව්වා. උදෑසන පින්නපාත වැඩින අවස්ථාවකදී පින්නපාත වැඩින කාර්යය තිබුණු නිසා වෙනත් ආගමික කෙනෙක්ගේ ආරාමයකට ගියා. ඉතින් ඒ වෙලාවේ ඔවුන් කියපු කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනා ගැන කියනවා. අපිත් මෛත්‍රී භාවනා ගැන කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි දෙගොල්ලම සමානයි නේද කියලා මේකෙන්. එතකොට මේ වික්ෂුන් වහන්සේට උත්තර දෙ ගන්න බැරුව ගියා. ඒක හරියට තේරුන්නේ නැහැ. ඊට පස්සේ ඒකට එකඟුණෙත් නැහැ, ඒකට විරුද්ධුනෙත් නැහැ. නිහඬව මේ ස්වාමීන් වහන්සේලා ආවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණයක් ඇහුවා. මේ අහවල් ආශ්‍රමෙ ගිහින් සඳහන් කළා මෛත්‍රී භාන අපි දේශනා කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ දෙවොල්ලාම සමානයි කියලා කියනවා මෙහෙම කර්ණයක් කියලා. ඉතින් බුදුහාර විශේෂ දේශනා කරපු කාරණයක් තමයි මේ බුද්ධ ශාසනීය මෛත්‍රී භාවනාව නිවනට නැඹුරු වූවා කොට සලකන්නේ. දැන් වෙනත් ආගම් වල අය දැන් බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ධ්‍යාන ලැබුවා හිටියා මෛත්‍රී ධ්‍යානෙ වඩකුවා හිටියා ධ්‍යාන උපදවන් ගත්තා කියන්නේ ඒගොල්ලන් මෛත්‍රී ධ්‍යානයේ කෙලවර කොට තමයි ඕන අනුශාසනා කරන්නේ. ඒක සමත කමඨාණක් විදියට. නමුත් බුදුදහමේ තියෙන සමතේ නිතරම විදර්ශනා පැත්තට උපකාරයක් සඳහායි තියෙන්නේ. ඒකට හේතුව තමයි සම්මාදිට්ඨි පුරේජාන් කියපු විදියට මේ සමත භාවනා පටන් ගන්නෙම සීලයක් පටන් ගන්නෙම ජානතෝ වික්ඛවේ පස්සතෝ ආස්වානං සයම දාන කියපු විදියට දන්න කෙනාට දකින කෙනාට මම ආශ්‍රවශේ වීම දේශනා කරනවා කියන කරුණ විදියට මුලින්ම සම්මාදිට්ඨියෙදිම දුකේ හට ගැනීම නිරෝධය යන සුතමේ ඥානෙන් අහලා තමයි මේ ධර්ම මාර්ගය පටන් ගන්නෙ. ඒ නිසා සමාහිතෝ වික්ඛවේ යථාභූතං පජානාති කියලා සඳහන් කරනවා. හිත සමාධිමත් වුණාට පස්සේ ඔහුට ලෝකයක් අර්ථය පේනක ගන්න. අන්න ඒ නිසා නිතරම බුදුදහමේ මෛත්‍රිය හෝ සමතකමතහන් වලින් කුමක් හෝ ඒ කියන්නේ සමසතලිස් කර්මස්ථානම වඩන ශ්‍රාවකය නිතරම වඩන්නේ මේ දහම් මඟ මුලින්ම දැනගෙන. විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දැනගෙන. චතුරාර්ය සත්‍ය කියන්නේ නැතිදී කියන පරිසම්පාදනය. දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැකලා තමයි සුතමේ ඥානයෙන් අසා දැනගෙන තමයි මේ ධර්ම මාර්ගය පටන් ගන්නෙ. අනිත් දේ තමයි මෛත්‍රිය භාන වඩනකොට බොහෝ දිනක් නගන ප්‍රශ්නයක් තමයි මේකෙදි පුද්ගල සංඥාව වැඩෙනවා නේද කියලා. දැන් මුලින්ම භාවනා කරන කෙනාගේ අහං ආවේ රෝහෝ මි කිව්වත් සබ්බේ සත්තා භාසුවිදත්තා කිව්වත් මේ කාරණාවලදී මේ ආත්ම සංඥා පුද්ගල සංඥා වැඩෙනවා කියලා මේ භාවනා කරන්නේ කියලා. ඇත්තෙන් භාවනා කරත් නොකරත් කොහොමත් පුද්ගල සංඥාවේ තියෙනවා. මේකෙන් පුද්ගල සංඥා වඩන්නේ නෙවෙයි අපි යන්නේ. සමත කමඨහන වැඩීමේදී පුද්ගල සංඥා නැති කිරීම නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. සමත කමඨහන වැඩීමේ බලාපොරොත්තු පංච නීවරණ දුරු කිරීම. එතකොට බුදුදහමේ හැටියට නීවරණ හයක් සඳහන් වෙනවා. බොහෝ දෙනා හිතන්නේ පංච නීවරණය කියලා තියෙන්නේ. පංච නීවරණ කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් ලෝකයේ දැනගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ පංච නීවරණ ගැන කියන නෙවෙයි. සූත්‍ර පිටකයේ බොහෝ වෙල පංච නීවරණ ගැන තමයි දෙන්නේ. නමුත් අපි ධර්ම පිටකේ යනකොට නීවරණ හය ගැන කියනවා. අවිද්‍යා නීවරණයත් එක්ක. එතකොට මූලික වශයෙන් සමත කමඨහන්නල බලාපොරොත්තු වෙ තමයි පංච නීවරණ දුරු කිරීම. එකපාරම පුද්ගල සංඥා දුරු කිරීමක් නෙවෙයි. එතකොට ඒ සමත කමඨහනෙන් හිත සමාධිමත් කරගත්තු කෙනා තමයි ඊළඟට විදර්ශනාවේදී පුද්ගල සංඥා දුරු කරන මාර්ගයට යන්නේ. ඒ නිසා ආරම්භයේදීම පුද්ගල සංඥාවක් දුරු කිරීමක් සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ආලිකේනේම අඤ්ඤාරාධනං වදාමි කියලා. මම ආරම්භයේදීම ප්‍රඥා පනවන්නේ නැහැ කියලා. ඒකට විදර්ශනාව ආරම්භයේදීම පනවන්නේ නැහැ කියන එක. එතකොට ඒ අනුවත් පැහැදිලි වෙන දෙයක් තමයි මෛත්‍රී භාන වැඩිමෙන් ඇත්තෙන් බුද්ධ සංඥා වැඩිමක් නෙවෙයි වෙන්නේ පංච නීවරණ දුරු කිරීම තමයි එකේ අපේක්ෂාව. ඒ ඇති කරගන්න සමතය විදර්ශනාවට පාදක කර ගැනීම තමයි ශ්‍රුතව ශ්‍රාවකයාගේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුදුදහම කියන මහා ප්‍රාකාරයේ සකස් වෙච්ච ප්‍රධාන ස්තම්භ දෙක ගැන අපි කතා කරන්නේ. ඒ ස්තම්භ දෙකෙන් එකක් මෛත්‍රිය අනිත් එක ප්‍රඥාව. එතකොට මේ දෙකේම අපේක්ෂා කරන්නේ පුද්ගලයා දුකෙන් නිදහස් කරගීම. වෙනත් විදිහකින් කියනවා නම් ලෝභ දේශ මෝහ දුරු කරගීම. ඒකට එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනකොට ඔහු මෛත්‍රිය නවතින්නේ නැහැ. මෛත්‍රියත් එක්කම කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන අනිත් බ්‍රහ්මණයලනම් දිනනවා. ඒකේ තියෙන වාක්‍යය තමයි මනස ලෝකේ මිනිස් චිරුරක් දරාගෙන කායිකව හිටියත් සිතින් මනසින් බ්‍රහ්මයේ පවින පුළුවන්. බ්‍රහ්මයේ වාසය කරනවා කියන ස්වරූපය. මොකද කෙලින්ම සීමා සම්බේධ බිඳිර යන මේ ඇත්තට ගැඹුරට කරන්න ගියා. මගේ පිට කියන ආකල්පයෙන් එන්නම අඩු වෙනවා. කෙලින්ම ලෝකේ සංසාරයේ පරිසරණ සත්‍යයන් දෙස බලන ආකාරයෙන් සත්‍යයන් දෙස බලනවා. පුරු ලෙස මුළු ලෝකේටම මේ සදහම් පණිවිඩය දෙන්න ලොකෝ උනන්දුවක් ඇති වෙනවා. ඒකෙන් කියන්නේ මේ බෞද්ධයන් කරවීම කියලා. අපට යාල බෞද්ධ වුණත් එකයි නෝනත් එකයි අපට අවශ්‍ය වන්නේ ලෝක සත්‍යය මරණයෙන් පස්සේ සුගතිගාමී කරවීම මූලික කරගෙන. දවසකට ලෝකයේ මිනිස්සු 160,000 විතර මිය යනවා. වෙනත් විදිහකින් කියන අපි හුස්ම අරගෙන හුස්ම පහළට දානකොට හතර දෙනෙක් පහ දෙනෙක් වගේ ලෝකෙ මිය යනවා. ඉතින් ඇත්තෙන්ම ඒ මිය යන එකෙන් බොහෝ දෙනෙක් දුකට ගාමි වෙනවා. ඉතින් මෛත්‍රියත් එක්කම අපි ධර්මයෙන් දන්න අය හැටියට අපි කොහොම හරි උත්සාහ කරන මානසිකයන් සුගතිගාමී වීමට කොහොම හරි මාර්ගය වෙනවා. ඒකට මුලින්ම කරවන්න ඕන කවුද? අපි අම්ම තාත්තා දෙන තේ පදම දානවා. ඒකෙන් මුලින්ම කරන්න ඕන දේ. ඊට පස්සේ අපේ ගුරුවරු ඉන්නවා නම් ඥාති ඉන්නාගේට කොහොම හරි Tamange අදින් සල්ලි කියක් හරි දීලා හරි ඒවලම් පිටම් කරන්න යදවන්න ඕන. ඒ කටේ සුගතිගාමී වෙන්න කෙලවන්නට ඕන. මොකද අනිත් කාරණේ තමයි අපිට මෙතෙන්දි මේ මොන ගෙහිච්චාය මෙතනින් මේ මොනෝදින් ආයතනයට කල්ප ගානකට මොන ගෙහෙන්නේ නැන්නේ හැම වෙච්චයි. ඒ නිසා අපිට මෙත හැම ඉස්සාවස්ථාවේ කරන්න පුළුවන් උපරිම උපකාරය අපි කරන්න ඕන. අපි මුලින්ම සඳහන් කරා බුදුරජාන් වහන්සේ කෙනෙක් මොන ගෙහමු ගමන්ම බුදුහාඳුර බලන ප්‍රධාන කාරණා දෙකක් ගැන. කෙනෙක් මොන ගෙහුණොත් බුදුහාඳුර ප්‍රධාන කාරණා දෙකක් කියලාගෙන බලනවා කියලා. මොකද බලන්නේ? ඒකක් බලන්න යාගේ ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම, සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොච්චර වැඩිද කියනද කියලා. අනිත් දේ තමයි යා කොච්චර කල ජීවත් වෙනවද කියලා බලන්න. දැන් මට කොණ්ඩලේ මුණ ගැහෙනකොට බුදුහාම බැලුවා ඔහු කොච්චර කල ජීවත් වෙනවද කියලා. බුදුහාමහන්සේ චත්තමානක මුණ ගැහෙනකොට බුදුහාම බැලුවා කොච්චර කල ජීවත් වෙනවද කියලා. උදැන් එතන මහ කරුණා සමපත්තියේ සමයදල බලනකොටම තේරෙනෙම එදාම මිය නැය ගැන දැක්කේ. සරණ එතෙන්දී ප්‍රධාන දේ සර්වකාමී මාර්ගයේ විදිහට සුභතියේ පිහිටානට බුදුහාමුදුර උදව් කළේ. එතකොට අපටත් මෛත්‍රිය තියෙනවා නම් එකාතකින් අපේ මෛත්‍රිය භාවනා වඩලා හිත පිරිසුදු කරගෙන අපේ හිතේ තියෙන ද්වේෂය පටිගිය අපි දුරු කරගන්නවා. අනිත් පැත්තෙන් සමත කමඨහනක් විදිහට හිත එකඟ කරනවා පීවරණ දුරු කරගන්න. අනිත් පැත්තෙන් කරුණාවාදී ගුණාංග අපේ තුළ වැඩිලා ලෝකෙ අනිත් අයට යහපත කරන්න ලොකෝ උනන්දුවක් ඇති වෙනවා. විශේෂයෙන් සරණගාමී මාර්ගයේ පෙන්වන්නට උත්සාහ කරනවා. ඒක ප්‍රධානම දෙයක්. අනිත් දේ තමයි අපි කිව්වේ බුදුදහම පදනම්ගේ අනිත් ස්තම්භය තමයි ප්‍රඥාව කියන එක. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මයේම ප්‍රඥාව සොඳීලඟ කරගත්තු එක. ඒ නිසා තමයි සඳහන් කළේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස කියලා. දැන් ජඨා සූත්‍රයේදී සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ කියලා කියනවා. ඒකට සීලේ පිහිටිය උත්පත්තියෙන් යම්කිසි ප්‍රඥාවක් තියෙන කෙනාට තමයි මේ ධර්මයේ ප්‍රයෝජන අරගෙන මේ කෙලෙස් ගැටෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ සාමාන්‍ය අපි ලබන මේ සාක්ෂරතාවය හෝ නවින අධ්‍යාපනය නෙවෙයි. මේ දුකේ හට ගැනීම නැතිවීම පිළිබඳව මේ දේශනා කරනකොට ඒක දැක ගන්න පුළුවන් වෙනවා. හේතුඵල ධර්ම චතුරාර්ය සත්‍ය ගැන බලන්න පුළුවන් ඕන ටයිම් මේ ප්‍රඥාව කියලා කියනවා. එතකොට ප්‍රඥාවෙත් ඇත්තෙම කොටස් දෙකක් තියෙනවා. දැන් අපි කිව්වේ මේ බුදුදහම කියන ප්‍රධාන ස්තම්භ දෙක ගැන. පාලියෙන් ප්‍රඥා කියලා කියන්නේ සංස්කෘතෙන් අපි ප්‍රඥා කියලා කියන්නේ. එතකොට ප්‍රඥාවෙත් අපි කලින් කතා කර කොටස් දෙකක් ගැන. මහාචාර්ය සූත්‍රයේ දැක්වෙන විදිහට කොටස් දෙකක් තියෙනවා. සම්මාදිටේ මේ ප්‍රඥාවම තමයි නොයෙක් වචන වලින් ධර්මයේ තියෙනවා. මේකට අමෝහ කියලා කියනවා, විද්‍යා කියලා කියනවා, ඥාන කියලා කියනවා, ප්‍රඥා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, මේ පිළි වචන කියනවා, සම්මාදිට්ඨිය කියලා කියනවා, දේක සම්පන්න කියලා කියනවා. ඒතර සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මාදිට්ඨියම් පහම් වික්ෂේපේ දොයම් වදාමි. අතිවික්‍රේ සම්මාදිට්ඨිය සාසමා පුඤ්ඤභාගියා උපදිවේ සංකා. උපදි සම්පත් ලබා දෙන පිනට බර වූ ආශ්‍රව සහිත වූ සමාධිකයන් තියෙනවා. පුණ්‍ය භාගිය පිනට බර වෙච්ච. ඒකෙන් ලෞකික කුසලයේ කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් සම්මස්තක සම්මාදිට්ඨිය. අනිත් දේ තමයි අතිබෙක්වේ සම්මාදිට්ඨි සාසවා පුණ්‍ය භාගිය නැහැ. අතිබෙක්වේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. අරියා ආර්යෝ අනාස්රවෝ ලෝකෝත්තරෝ මාර්ගාංගය පෙච්ච සම්මාදිටියක් කියනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටිය අසරෙන් මේ කියන්නේ. එතකොට සම්මාදිටිය මුල්ලේ යන ගමනේදී සාමාන්‍ය ලෞකික සම්මාදිටිය අනුව කියන කර්ම කරන්නත් පුළුවන්. ලෝකෝත්තර සම්මාදිටිය පදනම් කරගෙන යන්නත් පුළුවන්. ලෞකික සම්මාදිටිය පදනම් කරගෙන අර සේමාර විද්‍යෝතින් සම්මා සමාධිය නවතිනවා. ඒ සමාධිය උපරිම උන තරභාජ ඥාන මට්ටමේ ඉවරයි. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් සුතමේ ඥාණයෙන් පටන් ගත්ත කෙනා අංග 8 නවතින්නේ. ඔව්. දසංග සමන්නාගතෝ අරහතී නමත්තෙන්දම අවසන් වෙනවා. එතකොට තවත් අංග දෙකක් සම්මා ඥාන සම්මා විමුක්ති දක්වාම යනවා. ඒක තමයි ලක්ෂණය. එතකොට අන්නේ සම්මාදිට්ඨියේදී මේ ප්‍රඥාවේදී මේ කලණු සඳහන් කළා පඤ්ඤා බුද්ධි කියන සූත්‍රයේ සඳහන් කරන මේ ප්‍රඥාව දිනන කර්ම හතරක් යනවා. මතකද කිව්වා? සංගුත්‍රණික හතරෙනි පාදේ තියෙන පඤ්ඤා උඩේ කියලා සූත්‍රය. ඒ සූත්‍රය මොකද තියෙන්නේ? කාරණා හතර. කල්‍යාණ මිත්‍රාන්තරය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසකරය, ධර්මාන ධර්ම ප්‍රතිපදාව. ප්‍රඥා වැඩෙන කාරණා හතර. මේ හතර කෘතඥ භූමිය පටන් අසේක භූමිය දක්වාම තියෙනවා. ඒතරක් නෙවෙයි අසේක බවට පත් වෙච්ච රහත් භාවයට පත් වෙච්ච උත්තරිනුත් මේ කරුණ හතර ඇසුරු කරලා තියෙනවා. ඇයි ඒ? එකකින් දෙත්තම සුඛ විහරණයට අනිත් අතින් අනිත්‍යයට ආදර්ශයක් වෙනවා. රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ අනිත්‍යයට ආදර්ශයක් වෙනවා. ඉතින් රහතන් වහන්සේලාත් නැවත නැවත මේ කල්යන් මිත්‍රන් ඉදිරියේ සැලැස්ම ගන්න අලි ස්වාමීන් වහන්සේලා මොන ගෙහෙලා තියෙනවා. කතා බහ කරලා තියෙනවා. ඒක එකකින් දෙත්තම සුඛ විහරණයට අනිත් අතින් අනිත් පසු සැලට ආදර්ශයක් වෙන. පස්චිම අයට පස්චිම භවතියන්ට ආදර්ශයක් වෙන. දැන් මහාකාශ්‍යප මහඳුරත් කියන්නේ මහාකාශ්‍යප මහඳුරන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කාශ්‍යප ජනක ජීවිත කාලෙ මුදුතන ධාරාවේ හිටියා. දැන් ඇති ඔබ නැවත නගරයට එන්න පන්සලට එන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආරාධනා පිළිගන්න. පන්සල සූරු දැල්වෙන් ඉතින් දැන් ඇවිල්ලා හොඳ සිල්ු සිවුරු රජ මැටි යමතුරු දෙනවා පරිහරණය කරන්න. එතකොට මහාකාශ්‍යප මහඳුර සඳහන් කරන ස්වාමීනි මම දිගටම මේ දුතාමිදාලුම ඉන්නේ නැහැ මගේ තීරණය කියලා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ වචනයක් තිස්නවද කියලා නේ. නමුත් ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ සාධුකාර දෙනවා. මහාකාශ්‍යප මහඳුර කියන්නේ ස්වාමීනි මම පස්සෙම භවිතයට ආදර්ශයේ පිහිට සතව දුරට මේ පිළිවෙතින් මම ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ආගේ කරේ සාධුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේට අපේ කරුණා කියලා කිව්වේ නැහැ ඉතින්. ඉතින් ඒක තමයි නියම සාස්ත්‍රවේදයේ ලක්ෂණය. ඉතින් අන්නේ විදියට මේ කරුණ හතර පඤ්ඤා වෝදි සූත්‍රයේ දෙන කරුණ හතර දිගින් දිගටම අපි පරිහරණය කරන්න වෙනවා, ඉස්සර කරන්න වෙනවා. එතකොට මේ කරුණ හතර ඇසුරු කරද්දී අපි මුලින් සඳහන් කළා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරද්දී අපේ ළඟ තියෙනවන ලක්ෂණ කීපයක් ගැන. කල්යාණ මිත්‍රව හඳුනා ගන්නට, කල්‍යාණ මිත්‍ර ඇසුරු කරන්නට, කල්‍යාණ මිත්‍රයන් දෙගින් දෙකට ඕන් සමග කාලය ගත කරන්නත් හේතුන කරුණ අපේ ළඟ තියෙනටත් ඕන. නැත්නම් අඩු ගානේ කල්‍යාණ මිත්‍රෙක් හඳුනා ගන්නවත් බෑ. කල්‍යාණ මිත්‍ර දෙගින් හඳුනා ගන්නත් බෑ. දැක්කාම ඉතින් අපිට හරදර ගන්න කෙනෙක් ඉන්නේ. අපි දැන් මෙතන ඉතරම් තීන්දන් කරනකොට විනා කුණ්‍ය සම්මේ නැ මා මේ බල සමාගම කියලා කියනවා. කල්‍යාණ මිත්‍රෙක් හැයලා ආවාදයක් දුනොත් අපි ඉතින් කියන්නේ ගන්නවා නේ හතුරේ කියන සාමාන්‍ය. ඒකට හේතුව තමයි අපිට කල්‍යාණ මිත්‍රෙක් හඳුනා ගන්න ඕනක්වත් නැහැ. ඒ නිසා පළවෙනි දේ තමයි නෝණක් තියෙන එක. කල්‍යාණ මිත්‍රෙක් හඳුනා ගන්න. ඊළඟට ඕවන් හරි කොහොම හොඳයි. අසටෝ අමායාව ඉන්නවා කියන ජාතක විදිහට තමන් අවංක කෙනෙක් වෙන්නට ඕන. අවංක බවක් තියෙනට ඕන. සාමනක් තියෙන ලක්ෂණ. සුවච බව තියෙනට ඕන. කම් යොමු කරන ගතිය. ඒකත් අවශ්‍ය වෙනවා මේ කල්‍යාණ මිත්‍රයන් එක දිගට කටයුතු කිරීමේදී. අනිත් ගුණාංග එච්චරම බලපාන අනිත් ගුණාංග ටික මේවට කැටි කරන්න පුළුවන්. අපි කියන්න පුළුවන් කියලා මේ ගුණ දන්න ඕන, දන් පරිත්‍යාග සීලේ ඉන්න ඕනේ වගේ කියනවනේ අපිනේ. එහෙම වෙන්නම ඕනේ නැහැ. මේ ගුණ ටික තියනවා නම් යාට ප්‍රයෝජන ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රයන් දැන් දැන් බලන්න අඟුලිමාලනේ. අඟුලිමාලේ කොච්චර අඩුපාඩු තියෙනවද? නමුත් ਉਹ බුද්ධිමත් වුණා. අර අහුන්කන් දෙන සෝදානම් වුණා, අවන්ත වුණා. අවංක වෙච්ච නිසා ඔහුට වචන හතරයක් කියනවා. හැබැයි උරුවෙල කාශ්‍යපට උරුවෙල කාශ්‍යපට බණ කියන්නේ කියලා බුදුරජාණන්සේට සතියක් කියනවා. එදා ඊරිද බල 1500ක් විතර පාන්න උනා. ඔහු වචන මිනිසානියක් කරේ නැහැ. සතුටුට වස්හානි කරපු වෙන්නේ නෙවෙයි. ඔහුට එච්චර කාලයක් ගත වුණේ නැහැ. ඔහු අවංකුනේ නැහැ. අවංකුනේ නැතුණා මේ වගේ ලොකු වෙනසක් දරනවා කියන්නේ ධර්ම මාර්ගයෙන් ගන්න. හැබැයි අවංක බව, නුවණැති බව, සෝච බව කියන මේ ගුණ අංග තියෙනවා නම් ඔය ඉක්මනටම ධර්මකට ගන්න පුළුවන්. ඔගේ ඕන තරම් අනන්ත කර්මය හර ඕන වරදක් නිවැරදි කර ගන්න පුළුවන්. ඒක ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. එතකොට මෙන්න මේ ප්‍රඥාව කරා යන ගමනේදී විශේෂයෙන්ම මේ ලක්ෂණ අවශ්‍ය වෙනවා නිර්වාණ ගාමී මාර්ගයට අවශ්‍ය ප්‍රඥාව ලබා ගැනීම. එනිසා තමයි කරණීය සූත්‍රයේ මේ ලක්ෂණ දැක්වුවේ. උදෝච සෝජෝච කියලා දෙපාරක්ම ආංක භාවයෙන් දැක්වුවා. ඊළඟ කාරණේ තමයි සෝටි කියන කාරණයක් තියෙනවා. අනිත් කාරණේ තමයි නිබක කියන එක. උද්‍යස් සංසමාන කියන එක. නිබක කියන කේ ස්ථානවලට ප්‍රඥාවට තියෙනවා. ප්‍රඥාව තියෙන දුරම ගමනයි. හේතු විඤ්ඤෝ කුරිසෝ විඤ්ඤෝ කුරිසෝ කියලා බුදුහාමගේ මෙන්න ප්‍රඥාව. එතකොට අපි සඳහන් කළා අවංක බව කියන එක මොකක්ද කියන්නේ? මොකක්ද අවංක බව කියන්නේ? ඔව් අවංක බව කියන්නේ යමක් කිරීමේදී තමන්ම තමන් ගැන හිතලා බලන්නේ මම මේ දේ කරන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා. මෙන්න මේ අංක බව තිබුණොත් තමයි නියම කල්‍යාණ මිත්‍රයා මොනවාද? නැත්තම් අර බාහිර ආටෝ පිටින් නැතන අපට අහු වෙන කල්‍යාණ මිත්‍රයා වගේ. සමන් තමන් කිසිල අවංක වෙන මේක තමයි දහම් කඩපද. ධර්ම කන්නාලිය මේක. ධම්මාදාස කියන්නේ මේකට තියෙන. ඕනම දෙයක් කරද්දී දැන් අපි විසුණුහන්සේට කියද අපි හෙස් බාන එකේ ඉඳන් සිවුර පෙරෝණිකේ ඉඳන් ඈ කාල්චීට වාහනයක් ගැනීම දක්වාම පන්සලක් හැදීම දක්වාම මොනවා කළත් තමන්ම තමන් ගැන හිතලා බලන්න මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ තෘෂ්ණාව අඩු කරගන්නද වැඩි කරගන්නද කියලා බලන්න. මේකෙන් මගේ මාන්‍ය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. මේකෙන් මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. එතකොට තමන්ටම තමන් ගැන තේරෙන තමන් යායුතු ගමන මොකක්ද කියලා තමන්ටම දැනෙන්න ඉඩ නැම ඉන්ද්‍රපාණ සූත්‍රයේ තියෙන එකයි. අර ධම්මගේ ඉන්න කෙනාට අර අට්ඨියති හරයති දිගුච්චති කියලා සඳහන් වෙනවා. තමන් හිතට කෙලෙස් ඇති වෙනවා තමන්ට ලැජ්ජාවක් හිතෙන පිළිකුලක් එනවා. අනේ මම වගේ කෙනෙකුට මේ වගේ ඇතිවෙන හොඳ නෑ නේද කියලා මම වගේ ශ්‍රාවකයෙකුට මේ ගිහිගේ අත්හැරලා දාලා ආවයිනේ. මේ වගේ දෙයක් කරන් හොඳ නෑ කියලා කියනවා. දැන් බලන්න ගිහිගෙදර ඉන්න මිනිස්සුන්ට හිතන්නවත් බැරි දේවල් අපි අත්හැරලා එන්නේ. අම්මා තාත්තා ඉඩකඩන් කෙස්ටි ගැන ඉඳන් ඔක්කොම අයින් කරගෙන එන්නේ. ඔව් එහෙම අරන් අයින් කළා කොයි ඒව මිනිස්සුන්ට හිතනවත් බැරි විදියට බැරි දේවල් අත්හැරලා දාපු දාලා ආපු අපි ඇතැම් ඉතාලම පොඩි දෙයකට ආසා කරනවා. ඈ පිටි බෑගට් එකකට බෙඩ් සීට් එකකට ඈ ඩායියේ කුඩනේ වාහනයකට ඉඩමකට අපි අර ආය අල්ල ගන්නනේ. අපිට ලැජ්ජයි දැන් ඕනනේ. අච්චර මහා දෙයක් අත්හැරලා දාපු අපි ආයි මේ දෙයට ආසා කරනවාද කියලා. ඒසා තමන්ටම තමන් ගැන බලන්න හොඳම දෙයක්. දැන් අපි පැවිදෙනකොට මිනිස්සු පුදුම වෙනවා. ඒ කොහොමද මේක අත්හරින්නේ කියලා නේද? එතැන් මෙට අපි එහෙම එච්චර පරිත්‍යාගයක් කර පොල්පිය තියෙන පස්සේ කාලේ වාහන වේකට ආසා කරනවා. සමහර පයිචි නැටිකට ලවන්නේ. නමුත් ඒක තමයි ජීවිතේ පරමාර්ථ කරගන්න හොඳයි. ඊට වඩා ලොකු දැක්මක් තමන් ජීවිතේ තියෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවන වගේම ශාසනය වල නගන්න ශාසනයේට උපකාරයක් කරන ලොකු බලාපොරොත්තුවක් ලොකු සිංහයක් තමන්ගේ තියෙනවා. ඉතින් ප්‍රඥාවල අනිදි මෙන්න මේ කාරණේ ඊටාම වැදගත් වෙනවා. තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කරගන්න අවංක උත්සාහයක් තියෙනත ඕන කල්‍යාණ මිත්‍රයන් ඇසුර කරගන්න. ඉතින් එකතකින් කල්‍යාණ මිත්‍රෝ ඉන්නත ඕන කල්‍යාණ සම්භවන්තතා කියලා කියනවා. කල්‍යාණ මිත්‍රන්ට නැමුණු ගතියක් තියෙනකත් ඕන. ඇතැමිට තමන්ට වඩා වයසෙන් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ මුණත් ලොකු දහමක් ලැබෙනවා. දැන් වයස ගැන කියන්නේ බොහෝ දෙනෙක් මේ කායි වයසනේ බලන්නේ නේ. වයස ගොඩක් කීපකට බෙදෙනවා කියලා කතා කරමුද? මතකද? මොනද වයස? ඔව් දශකයන් 90 තියෙන්නේ කායි වයස කියන එක. අපි ඊට වඩා වෙනස් ප්‍රභේදයක් අපි මේ කතා කරන්නේ. වයස තියෙන එක කායික වයස කියලා එකක් තියෙනවා මානසික වයස කියලා එකක් තියෙනවා ආධ්‍යාත්මික වයස කියලා තියෙනවා. කායික වයස කියන්නේ ෆිසිකල් ඒජ් කියන එක. උපන් සාතික වයස. ඒ ටිකම තමයි දශක 10ක් විදිහට යන්නේ. ඊළඟට තියෙනවා මානසික වයස කියලා. මානසික වයස කියන්නේ තමන්ගෙන තමන් හිතන් ඉන්න වයස. mental age කියන්නේ. දැන් සමහර අවුරුදු 50 කෙනෙක් ඉන්නවා. ඇතැම්මිට අවුරුදු 25 කියලා ඉතින් හිතන්නේ. සෝ සමහර අවුරුදු 30 කෙනෙක් ඉන්නවා. අනේ මට මොකද බෑ කියලා අවුරුදු 60 කියලා ඉතින් කෙනෙක් ඉඳලා හිතන්නේ. එයා හිතන්නේ. මට හැමදාම හීන පේනවා. ඒ හීන වේන හැම හීනයකම පේන්නේ මම උසස් පෙළ ඉස්කෝලේ යන කාලේ තිබෙච්ච හීන පේන. මට තාම ඉන්න අවුරුදු 18 19 කාලේ වගේ ඉන්නේ කියලා ඒක. එතකොට ඒ වගේ එක එකයි දෙන්නේ කියලා තියෙනවා. ඒ මානසික වයස. ඊළඟට ආධ්‍යාත්මික වයස ඉස්ත්‍රි කරේ කියන්නේ. කොච්චරනම් ඉන්ද්‍රිය ධර්ම වලින් පරිණතද කියන්නේ. දැන් මේක තමයි බුදුවරයෙක් කෙනෙක් දැක්කම ශනිකව බලන්නේ. උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපකාරියක් ඥානය ආශ්‍රංශේ ඥානය ඇති ඥානය සුවිශේෂී ඥානය ඉලක්ක කළා බලනවා මෙයාගේ ආධ්‍යාත්මික වයස කොච්චරද කියලා. ඇතැම්මගේ කායික වයස නඩුවේ ආධ්‍යාත්මික වයස වැඩි කට්ටිය. එනිසා ලෝකයේ විශේෂයෙන් අම්මල තාත්තල හිතන්නේ දරුවෙක් මේ ලෝකෙට ආවම ඔක්කොම උගන්වන්න ඕනේ කියලා මොකද දන්නේ කියලා නේ. ඇතැම්මිට අම්මල තාත්තල කියලා නම් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ආධ්‍යාත්මික වයස වැඩි සමහරයි. සතර පොඩි කල්ලේ නුන දහම් දැන යාර අවුරුදු 4ක පොඩි ළමෙක් හිමු කතා කරන්නේ මේ පොඩි ළමයා යාලක ආධ්‍යාත්මික වයස වැඩි. එතින් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කළා පොයි. එතකොට මෙන්න මේ වයස ගැන අපි කියුවේ මොකටද මේ? අපි කියුවේ දැන් හැලයන් මෙතන ඇසුරු කරද්දී දැන් මේට අපට වඩා කායික වයසින් අඩු නැත ආධ්‍යාත්මික වයසින් වැඩි මිතුරන් අපට මොන කියනවා. ඒක බුද්ධ කාලයේ තිබුණා දැන් හරුණා තේ ලක්ෂණේ කියලා. එනිසා නිතරම අපි දක්ෂ වෙන්න තෝරන නුවණති වෙන්න තෝරන අන්නේ මිතුරන් හඳුනා ගන්න. වර්තමාන අපිට තියෙන වාක්‍ය තමයි ලෝකෙ කොහේ හිටියත් අපිට එයා හඳුනා ගන්න පුළුවන් භාෂා ඥානෙම තියෙනවා. මේක වාක්‍ය. ඉතින් මේ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නටත් ඕන, කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන ගතිය තියෙනටත් ඕන. කල්‍යාණ මිත්‍රයන් අපිට ලැබෙන ප්‍රධානම දේ තමයි දැන් තාම වැඩගත් සූත්‍රයක් කියන හත්තිගාම උග්ග කියලා සූත්‍රයක්. අංගුතරේගේ අටක නිපාතයි. ඔබගෙන් ගෘහපතියේ කියනවා මට ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුනොත් මම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ධර්ම කරුණක්මයි සාකච්ඡා කරන්නේ කිය. වෙන වෙන දේවල් නෙවෙයි. ස්වාමීන් වහන්සේ මට ධර්ම කාරණයක් නොකියනවා නම් මං හන ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේට කියනවා. දැන් මේ ඔබ කෙනෙක් කවුද ඇත්තෙන්? ඔව් අනාගාමී කෙනෙක් මේ නිකන් කියන්නේ. ඔව් අනාගාමී කියලා කියන්නේ අහු කියන්නේ බුදුරජාණන් වහන්සේට කලින් මම මිය ගියොතින් එදාට බුදුරජාණන් වහන්සේ මං ගැන විස්තරයක් කරනවා. මොකද්ද විස්තරය? මහණෙනි මේ අද මිය ගිහිලෙන උග්ග නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියන. ඔන්න මාර්ගඵල කියන විදිහ. දැන් කාණ කෙලිය මම අනාගාමි කියන දෙවි පිටින් කියන්නේ. නමුත් ධර්මය දන්න කෙනෙක් කියන්නේ ධර්මය දන්න කෙනෙකුටම හඳුනා ගන්න ඉඟි තමයි දෙන්නේ. ඕන අර විදිහට කියන්නේ. ඔවන්නේ වගේ. ඉතින් ඒ වගේ ධර්මයේ දන්න කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් දේ සලකුණු වලින් මේ කියන්නේ. ධර්මයෙන් නොදන්න කෙනෙකුට ඒවා හඳුනා ගන්න අමාරු දෙයක්. එතකොට කියන උසාකලේ අර කල්යාණ මිත්‍රයන් ලැබුණට පස්සේ ධර්ම කරුණාත්මයි විමසන්නට ඕන. ඒ කෙනා දන්නවද කියලා බලන්න නෙවෙයි. Taman දන්නේ නැති කරුණක් දැනගන්න අපේක්ෂාව ඉතින්දී තමයි ආක වෙන්නට ඕන. තමන්ට හොඳට ගැඹුරට වැටහිච්ච කාරණයක් නම් තමන් ඒ ගැන තවත් අහන්න ඕනේ වැඩිපුරයා දැනුම් පිටර බලන්න. එයා තමන් තරම් තේරුම් ගන්න නැත්නම් එයා පැහැදිලි කළ දෙන්න තමන් පැහැදිලි කළ දෙන්න ඕනේ මෙන්න මේ කරුණ මට වැටහෙලා තියෙන මෙහෙමයි කියලා. ඒකත් තමන්ගේ අවංක බල තියෙන ලක්ෂණ. ඒකට අනිත්‍ය විමසන නිර්ණිත අමාරු දැනීමේ ප්‍රශ්න අහන්නේ ඒකයි. අනිත්‍ය තමයි සාකච්ඡාය පඤ්ඤා වේදිතාවෝගේ විදියට කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නම සාකච්ඡා. වෙන දේවල්ෙන් අපිට සාමාන්‍යයෙන් හඳුනා ගන්න බෑ. බුදුරෙක් කෙලින්ම ඉන්ද්‍රිය පරෝපකාරී ඥාණයෙන් බලනවා. අපිට යම් සිද්ධි දෙක පුළුවන් තමයි දින අපිට ධර්ම ඥානෙ තියෙන්නත් ඕන. ඊට අදාළ ගැඹුරු ධර්ම සංවාදයක හෙදෙන්නත් ඕන. එතකොට කල්‍යාණ මිත්‍රයන් ඉන්නත ඕන. සෝචිභාවයෙන් කල්‍යාණ මිත්‍රයන්ගේ දේ අහම්කන් දෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඊළඟට ඒ ආහන ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නට ඕන. නුවණින් මෙනෙහි කිරීමේ විවිධ මට්ටම් තියෙනවා. කැලස් දුරු කරන විදිහට හිතන ඕනම ක්‍රමයක් යෝනිසෝමනසිකාරය කියලා කියන්න පුළුවන්. හැබැයි ධර්මයේ තියෙන වැදගත්ම දේ තමයි සාමාන්‍ය සාවකාලික කැලස් ප්‍රහණය කිරීම නෙවෙයි. විස්තම්බර වශයෙන් ප්‍රහණයකුත් නෙවෙයි. සමුච්ඡේද වශයෙන්ම ප්‍රහණය දක්වාම කැලස් නිවන මාර්ගයක් මේ ධම්ම දේශනා තුළින් කියවෙනකොට. ඒක තමයි බුදුදහමකින් විශේෂත්වය. බුදුදහමේ සමුච්ඡේද ප්‍රහණයට මිනිසයාට එක්කම දුර වෙන ක්‍රමම දේශනා කරලා තියෙනවා. ධර්මයේ මඟ කියලා දෙන කල්‍යාණ මිත්‍ර ලැබීම තමයි අපිට තියෙන ලෝකවාසිය. උඩ වර්තමානයේ තියෙන ලක්ෂණය තමයි කල්‍යාණ මිත්‍රයන් ගත්තොත් අපිට තියෙන සංවේදනයක් එක තියෙන වාසිය තමයි ඒක සංජීවී කෙනෙක්ම වෙන්න ඕනේ. ජීවත් වෙන කෙනෙක්ම වෙන්න ඕනේ. සංගමියගේ කෙනෙක්ගේ දේශනාවක් වෙන්න පුළුවන්. පොතපතක් වෙන්න පුළුවන්. සීලියක් වෙන්න පුළුවන්. පෙන්වලයක් වෙන්න පුළුවන්. නැත්නම් ඉන්ටර්නෙට් එකේ ලින්ක් එකක් වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. මේ විවිධ මූලාශ්‍ර වලින් අපට කලින් මෙතනදී සාමික වෙන්න පුළුවන් ලෝකෙ කොහේ ඉන්නේ. දිවිලෝක බ්‍රහ්ම ලෝකයට අදින් ඉන්ටර්නෙට් එකම දුන්නා. එහෙනම් මෙයාත් එක්කම මාර්ගඵලලා දෙන එකම සම්බන්ධ වෙන්න තියෙනවානේ. දැන්ට වයර්ලස් වලින් මේ ඒත් එක්කම සම්බන්ධ වෙන තියෙන බුදුරජාණන්සේගේ කාලේ දැකපු අයත් එක්කම ටෙලිමීඩියන්ට් එකම සම්බන්ධ වෙන තියෙනවා. ඉතින් කෙසේ වෙතත් කල්‍යාණ මිත්‍රයන්ගේ වැදගත්කම නිතරම අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කරලා සුතමේ ඥානෙ ලබාගත්ත දේ චින්තාමේ ඥානෙන් යෝනිසෝමනිස්කාරයෙන් මෙනෙහි කරලා ඊළඟට භාවනාමය සංඥා විදියට ප්‍රතිපදාව යෙදෙනසක් වන සීල සමාධි ප්‍රඥා විදියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ නුවණට සුද්ධියට වඩන්න තියෙන ඉහළම දේ තමයි සමථ දර්ශනා දෙක. නිතරම බුදුහන් අවධාරණය කළේ මේක. ඒතකොට සමථ දර්ශනා දෙකෙනුත් තවත් තැනකදී වඩාත්ම ප්‍රඥාවන්ත කෙනෙක් වුණ එකම බුදුහාමුදුරුවෝ කියන මොකද දේශනා කරන්නේ? කෙලින්ම ප්‍රඥාම වඩන්න කියලා කියනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඉහළම නුවණම වැඩෙන තැනටම ධර්ම දේශනා කළා කියලා. විශේෂයෙන්ම විදර්ශනාව වැඩෙන භූමිය විදිහට සැලකෙන ඡන්ද ධාතු ආයතන නාම රූප හරි සංපාද මේ කරුණු ගැන පැහැදිලිම අවබෝධයක් තියෙනවා. මේ දේ තුලත් අන්තිම කදනම තමයි ඡන්ද පංචකය. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරන මහණෙනි මම පෘථග්ජන කෙනාට හේක වෙන්නත් හේක කෙනාට අසේක වෙන්නත් අසේක කෙනාට පිරිනමසේ සුවදායිව දීස ධම්ම සුඛ විහරණයක් සඳහා මම එකම කාරණේ දේශනා කරන්න කියලා. ඕ ඒ තමයි ඡන්ද පංචකයේ සමුදය වය අස්සාද ආදීනව මිශ්‍රණ ආදී බලන්න කියලා. ඇතැම් විට දෙකක් පිළිගත් තියෙනවා, ඇතැම් විට පහක් පිළිගත් තියෙනවා, ඇතැම් විට හතක් පිළිගත් තියෙනවා. එතකොට මේ විදිහට හතට තව දෙකක් එනවා කොහොම හරි මට හරිය මතක නැහැ. එකක් හෝ දෙකක් එනවා, හයක් හෝ හතක් තියෙනවා. රූපය දකින්න රූපය දකින්න රූපයේ සමුදය දකින්න රූපයේ වය දකින්න අසාදාදීන හයක් පිළිගන්න. ඔව් එතකොට මේ විදිහට විවිධ පරයය වලින් දේශනා කළා කියලා. දැන් වේදනාව ගත්තා, වේදනාව දෙකක් හැටියට තියෙනවා, ත්‍රිවිධ වේදන හැටියට තියෙනවා, පහක් විදිහට තියෙනවා, හයක් විදිහට තියෙනවා කියලා 108ක් වෙනකම් තියෙනවා. මේ ඔඩියන්ස් එක අනුව විවිධ පරයය වලින් දේශනා කළා කියලා. එතකොට මෙතින්දි විශේෂයෙන්ම මේ සියලුම දේවල් ඡන්ද ධාතු ආයතන නාම රූප මේ හැම දෙයක්ම තියෙන මූලික කදනම මොකද්ද? මේ හැම දෙයක්ම කලින් තිබ්බේව නෙවෙයි, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධන ස්වභාවය. මුළු බුදු දහමෙම යටින් දිවෙන ප්‍රඥාවේ ගැඹුරු යටින් දිවෙන කදනම තමයි ඍදි රේඛාව තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන. ඇස ගණන ආසාදී අභ්‍යන්තර ආයතන ගත්තත් රූප ශබ්ද ආදී බාහිර අරමුණු ගත්තත් රූප ආදී ස්කන්ධ පංචකය ගත්තත් චක්කු ධාතු ආදී ධාතු දහන ගත්තත් නාම රූප ආදී කර්ම ගත්තත් ඒ හැම දෙයකම ලක්ෂණය පෙර සිතුවිල්ල බලපෑමක් වර්තමානයේ තියෙනවා. හැබැයි පෙර සිතුවිල්ල මුකුත් මෙතෙන් ආවේ නැහැ. එනිසාගෙන අහොත්වා සම්බුතං කියලා පෙර නොතිබී හටගත්තා වර්තමාන සිතුවිල්ල අනාගත සිතුවිල්ලට බලපෑමක් කරනවා. හැබැයි වර්තමානයේ අනාගතයට මුකුත් යන්නේ නැහැ. එනිසා සඳහන් කරන අහොත්වා නබවිසති කියලා. මෙන්න මේක තමයි සම්පූර්ණ බුදුදහමේ කදන. එතකොට චක්කුං අනිච්ඡං කියලා කියන්නේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ. රූපං අනිච්ඡං කියලා කියන්නේ මේ ඇස මේ මොහොතේ පෙරපසු නොවි හටගන්න දෙයක්. ඒක හටගන්නේ රූපයේ තියෙන තැනකදී. ආලෝකය ආදී අනිත් කරුණ තියෙන තැනදී. මේ ඇස පහළ වීමත් එක්කම අවිද්‍යා සාධකව නම් ඒක හටගත්තේ ඒකෙහිදී නවතින්නේ නැහැ. වේගවත් කරුණු 10ක් යනවා. මොනවද 10? ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සදා වේදනා, රූප තණ්හා, රූප සංජේතන, රූප විතක්ක, රූප විචාර මේ ආදි වශයෙන් 10ක් තියෙනවා. පෙර පසුනේ මේ 10ම හට ගන්නවා. අවිද්‍යා සහගතව නම් හටගත්තේ ඇස. ඒ හට ගැනීම ප්‍රපංච ඇතිවීම දක්වාම යනවා මඟ නවතින්නේ. සිහියෙන් හිටියොත් ඒ ජීවිතයක නැවත නැවත යන වාර ගානට තරම් ඉතරේ පුළුවන්. දැන් අපි දහම තුළ හික්මනවා කියන්නේ අර ඇහැට පෙනිච්ච එක දිගට යන වාර ගාන අඩු කිරීම විතරයි කරන්නේ. ධර්මයේ දන්නේ නැති කෙනා මේක ඇසිතිවිලි ඇති වෙලා ගිහිල්ලා හිරේ වටන ගම දන්නේ නැහැ. අපේ තියෙන වාසනාව තමයි අපි මේක යන්න කලින් මගදී ටික ටික බ්‍රේක් කරනවා. ඒ ටිකෙන් ටික නවත්තන එකේ අවසාන ප්‍රතිඵලය තමයි දෙවියන් වික්‍රමසංජය කියන්නේ. නැත්තම් අර කිං සුපම සූත්‍රයේ කියපු විදිහට අර දෝතයුවල ආරසන මාර්ගයෙන් පණිවිඩය අරගෙන නගර මැදට දීලා ඒ කාර්යය මෙයන් විදියට හිත සකස් කර ගැනීම. මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන චක්කුංච පටිච්ච රූපේච උප්පන්නේ චක්ඛුඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යන් මේ දේ සංසංජානාති යන් සංජානාති සංවිතා කිය කියන්නේ වශයෙන් යන ප්‍රපංච දක්වන ගමන මැද දිනවත්තන්න බෑ. ඒ කියන්නේ සම්පූර්ණ අවිද්‍යා සාගත 15ට ඇතගෙන කියන. තන අන්නේ ඇතගෙන 15 වෙද්දී එක කියන්නේ ඒක අවිද්‍යාව අවිද්‍යාවෙන් පටන් ගන්න ප්‍රපංච දක්වාම යනවා. ඒ යන ගමන ටිකෙන් ටික අඩු කරන ක්‍රමය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන්නේ. හොඳට සිහියෙන් නොවනින් ඉන්න කෙනා ඇසට රූපයක් 15 වෙච්ච ගමන්ම ඒ ඇතිවන දේ ප්‍රිය අප්‍රිය බව පිළිකුල් නොපිළිකුල් බව දුරු කරන කොටලා දියන්නේ. හරියට ඇස තියෙන ගහන මොහොතකදී මොහොත සිහින් ඉන නිසා පොටේ දුරු කරලා ගන්නකොට. කනට ඇහෙන ශබ්දය ගැන කොහොමද? හරියට අසුරසනක් ගහන මොහොතකදී කනට ඇහෙන ශබ්දයෙන් ඇතිවන ප්‍රිය අප්‍රිය බව දුරු වෙනවා. නාසයෙන් ගනිසෝන කොහොමද? හරියට නෙළුම් පැටකට දාපු වතුර බිඳන් පල්ලෙහාට වැටෙනවා වගේ කාලයක දික්මන්ටම නාසයේ ගඳ සෞන්දර්යය ඇති වෙන කෙලස් දුර වෙල යනවා. දිවට දැනෙන රසයට ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙලවට ගත්තු කෙල බිඳන් බිමට වැටෙන ගතන කාලය ගැන ඉතාම ශනික මොහොතකදී තමන්ගේ ඇතිවන කෙලස් ටික දුර වෙල යනවා. කාය දැනෙන පහස ගැන කොහොමද? ශක්තිමත් පුරුෂයෙක් හරියට දිග කරපුවටක් නවන්න නවපුවට දික් කරන වගේ කාලයකදී වගේ ශ්‍රණික වේලාවකදී ඔබට ඒක දුර වෙනවා. මානසිකන ධර්මාලම්බන අරබයා තිබෙන ප්‍රියාප්පේ බාඳුර ගන්න කොච්චර ළඟ ගත වෙන්නේ. හරියට ගිනියම් වෙච්ච භාජනයකට වතුර බින්දක් දැම් වගේ ඉතාම සුළු මොහොතකින් දුර වෙනවා. මෙන්න මේක තමයි ආර්ය විනයේ අනුත්තර ඉන්ද්‍රිය භවනා කියන්නේ. මෙන්න මේ මට්ටමටම දුර වෙන මට්ටමට අපි හිත ටික ටික දිනු කරගන්න ඕනේ. හැබැයි ඒක අවසානේ නෙවෙයි. මේක ප්‍රයෝග කරන වෙලාව විතරයි. අවසාන වෙනකොට උඩ කෙලින් උපේක්ෂාන් හිත පිළිතන. ආයි බාහිර රූපයක හිත බැස ගන්නෙම නෑ. දැන් අපට බාහිර මුලා වෙලා ඊට පස්සේ තමයි දැන් හිටින්නේ. මේ මොහොතේක බාහිර රූපයක් තියෙන වෙලාවේ හිතන ඊට පස්සේ ධර්මයේ ඔක්කොම ශරීරව මතක් කරලා තමයි දැන් ඉන්නේ. හැබැයි රහතන් රහත් බවට පත් වුණාට පස්සේ දිත්තේ දිත්තේ මත තමයි වෙන්නේ. කෙලින් බොහෝ ප්‍රඥාවම ජීවත් වෙනවා. උඩ පේන සංදේශය විතරයි තියෙන්නේ. හැම මොහොතේම ස්කන්ධ පංචකයේ සංදේශය මොන අත්දැකීමක් ලැබුවත්, ඉන්ද්‍රිය හයෙන් කුමන අත්දැකීමක් ලැබුණත්, උඩ පේන ස්කන්ධ පංචකයේ සංදේශය විතරයි. ඒ මොහොතේ හිත උපේක්ෂාවේ කොටස් ගානක් තියෙන විසුද්ධි මාර්ගයේ දැක්කන බොයිචංග උපේක්ෂාව කියලා තියෙනවා, විදර්ශනා උපේක්ෂාව කියනවා, චාංග උපේක්ෂාව කියලා තියෙනවා. එතකොට ඥාන උපේක්ෂාව කියන උපේක්ෂාව කීපයක් තියෙනවා. එතකොට අර ඥාන මට්ටමින් කියන්නේ ඒක උපේක්ෂාව. ඒකේදී සම්පූර්ණ දුර වෙලා නැහැ. එතකොට අර ඉන්ද්‍රිය වාහ සූත්‍රයේ කියන උපේක්ෂාව කෙරීම රහත් භාවයේදීම තියෙන විදර්ශනා උපේක්ෂාවත් එක්ක එන්නේ. යථාර්ථය දැකීමත් එක්ක යථාර්ථය දැකලා කෙලෙම කෙලස් වලින් නිදහස් වෙලා මේ අවස්ථාවට දැක්න. දැන් ධර්මාර්ගය වඩන කෙනෙකුට උනත් උපේක්ෂාවට පත් වෙනවා. සමුදය වැඩි කරලා දැන් අපිට ඇති බෙද උපේක්ෂා ඇති වෙනවා. සමුදය හතනාශික මට්ටමකට නැයි දැන් ඡාර්ය. ඒක ඇත්තෙන්ම ඒකත් රහතන් වහන්සේගේ මට්ටම ගන්නත් පුළුවන් අපිට. අශෝකම් ගිරිය දැන් තියෙනම් ඒ තමන්ගේ මුත්තමන් කියලා උච්චස්ත ලෝක ධර්ම. ඔව් උච්චස්ත ලෝක ධර්මයේ චිත්තය ලක්ෂණ කම්පති අශෝකං වේදං කියමන් කියලා. අශෝකං වේදං කියමන් කියනකොට රහතන් වහන්සේලා දෙකම තමයි යන්නේ. එතකොට මේ මට්ටම දක්වාම උපේක්ෂා ජීවිත ප්‍රවේශ තියෙනවා. සමාජයෙන් අපි කාට කවුරු හරි අපිට ගැහුවට පස්සේ අපි එහෙට ගහන්න බැරි නිසා උපේක්ෂා වෙනවා ඉතින්. ඔය ඒවත් ඒ පරිණාම මට්ටමේමනේ. නමුත් ඒක හරි උපේක්ෂා වෙන්නේ කියන්නේ නැහැ. ඒකට ධ්‍යාන මාර්ග හතරෙනි ධ්‍යාන මාර්ගයේ ඉඳලා විවිධ ප්‍රවේද තියෙන උපේක්ෂා. සිද්ධ මාර්ගයේ තියෙන උපේක්ෂා ඔක්කොම විස්තර හතක් වගේ මට හතක් හෝ 10ක් තියෙනවා. එතකොට අපි මේ සඳහන් කළේ ප්‍රඥාව ගැන. එතකොට බුදුදහම කියන මහා ප්‍රාකාරය මෛත්‍රී සහ ප්‍රඥාව කියන සම්බන්ධ දෙක මත ගොනු කරන්න පුළුවන් කියලා අපි මේ සඳහන් කළේ. ඉතින් මෛත්‍රිය වඩන කෙනා කරුණා මුදිතා උපේක්ෂා කියන හතර බ්‍රහ්ම විනමෝ ළඟ තියෙනවා. ਉਹ බ්‍රහ්ම මානසිකත්වයෙන් ජීවත් වෙනවා. ඒ වගේම හුලවන්නේ ධ්‍යාන මෛත්‍රී ධ්‍යානය. ਉਹ නිවන නැඹුරුවක් කොට විදර්ශනා ඥානය සඳහා උපකාරයක් කරගන්නවා. සමාහිතෝ වික්‍රිය යථාබෝතං ඛජානති කියපු විදිහට අර මෛත්‍රී ධ්‍යානයෙන් කාමච්ඡන්දාදී නීවරණ දුරු කරගෙන ඇතිවන සිතේ සමතය හෝ අනිත්‍ය දුකනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය බලන්න නැත්නම් ස්කන්ධ පංචකයේ සමුදය බලන්න උපයෝගී කරගන්න. හරියට ජලයක් නිස්සල වෙනකොට ජලය පතුලේ තියෙන කැටි කැපිලි ආදී පේන වගේ ඔහුගේ සමාධිමත් වෙනකොට ඔහුට අනිත්‍යතාවය පේනවා. අනිත්‍යතාවය නිකන් පේන්නේ නැහැ. පේන්නේ සිත සමාධිමත් වුණාම අර කලින් සුතමේ ඥාණයෙන් කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ඒක අසහා දැනගෙන තිබුණොත් විතරයි පේන්නේ සමාධිමත් විතරයි. නැත්නම් සමාධි අවසානය කියලා උහෙතර උහෙතරින් නිමාට පස්සේ පරතෝවෝසේ තියෙනට ඕන කලින් අහල සුතමේ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අසහා දැනගෙන තියෙනට ඕන. එහෙම දැකපු කෙනෙකුට තමයි හිත සමාධිමත් වෙනකොට හරි අර්ථය තේරෙන්නේ. මොකද අඩුවානේ හැරියොත් මොකදන් දැනමටවත් එහෙම නැතුනේ නෑ. දැන් සරියෝ සාල ප්‍රඥාව ඊටටම දිනු කරපුගෙන. එහෙම වුණත් බුද්ධෝත්පාද කාලයක බුදු කෙනෙක් පහල වෙන කාලයක කෙනෙකුට අනිවාර්යයෙන්ම සුතමේ ඥාණය අහන්න ඕන. පෙර පුරුදු කළ තිබුණත් ඊට පස්සේ බුදුවාදී වෙන්න පුළුවන් අනේ. පස්සේ බුද්ධත්වයට ආදීනපත් වෙන්න පුළුවන්. පස්සේ බුදු හුඟක් එක කාලෙක ඉන්නත් පුළුවන්. නම ශ්‍රාවක බෝධීන් නිවන් දකිනකොට සුත බුද්ධ කියලා නේ කියන්නේ. සුත බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියලා නේ කියන්නේ අපි සුත බුද්ධය. ඒ නිසා අපි සම්මා සම්බුද්ධ වෙන යන හොඳ නැහැ මේක. ඒ නිසා අපි ඇත්තෙන්ම භගවා ඥානාති අහන්න ඥානාමි කියන නිහතමානි බව අපි අනතිමානි ගුණ අපි ළඟ තියෙනකොට බුදුරජාණන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ කියන පදණයෙන් තමයි ආරම්භ කරන්න ඕනේ. අරූපාවචර ඥානයට මුලින් සෝවාන් නොවිල කිව්වොත් බෑ ලබන සෝවාන් ගැන හිතේ කෙනා තනින් ධර්මතාවයක වැඩෙනවා. ඒ කියන්නේ මුලින්ම සෝවාන් වෙන කෙනාට අනිවාර්යයෙන්ම දසවන් හැන්නට ඕනේ. ඒකයි දසවන් නොවන දසවන් අඩුම ගානේ සංඥා භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් තියෙන බුද්ධියක් තියෙනවා. ඔව් එමත් පුළුවන්. මට නම් හිතෙන්නේ සංඥා භාෂෙන් පුළුවන් කියලා පිළිහිරියට පුළුවන්. මොකද මහාචාර්ය පිටන් ඉන්නවා දැන් මේ විශ්වවිද්‍යාලය තියෙනවා. දැන් ඇමරිකාවේ තියෙන වොෂින්ටන් යුනිවර්සිටි කියලා වෙනම පිළිහිරියටම තියෙන විශ්වවිද්‍යාලයක්. ප්‍රථම පාදේ නම් ආචාර්ය උපදේශකම් කරන්නේ. තාම තීන සංකල්ප සංඥා භාෂෙන් ඉස්සර තියෙනවා. එයාට බොහෝ විට මට නම් හිතෙන්නේ හරියට සංඥා භාෂාවක් නෙවෙයි මගේ කිව්වොත් සැලකිලි ප්‍රමාණය ගන්න පුළුවන් කියලා මට නම් හිතන්න පුළුවන්. නෑ අහේතුක වෙන කියලා අක්කන සූත්‍රය ඒක දක්වලා නැහැ. බිහිරිය කියලා දක්වන්නේ නැහැ. අඳගුරු බිහිරිය උපනත් සම්කොට කියලා ලොඩ සංග්‍රහය තිබ්බට අක්කන සූත්‍රය ඒක නැහැ. බිහිරි කතාව නැහැ. බිහිරි කතාව නැහැ. බිහිරි කතාව කියලා තොළු කියලා තියෙනවා. මන්ද බුද්ධි කාට විතරයි බැරි කියලා තියෙනවා. ඔව් අනිත් ආභාරයන් කියලා. අතපය නැති උනායි කියලා හෝ කන් නැති උනායි කියලා ඇස් දෙක අඳු උනායි කියලා නිවන් දකින්න බෑ කියලා අක්කන සූත්‍රය නෑ දැන්. අක්කන සූත්‍රය අංගතනෙක අටක නිපාතේ අක්කන සූත්‍රය. අභාගි සම්පන්න අවස්ථා අටක් ගැන කිව්වේ ඒකෙන් එකක් දෙක කියන්නේ කෙලතොළු කෙලි විතරයි කියන්නේ අඳගොළු බිහිරි කතාවක් නෑ. අඳගොළු බිහිරිව උපනත් සම්පොට නිවන් දකින්න බෑ කියලා ලොඩ සංග්‍රහය කියලා තියෙනවා. සූත්‍රය නෑ. දැන් අන්දය කියනවා මොකක් බුද්ධිමත්ද? අන්දය ඉන්නේ මහාචාර්ය සංගීත මහාචාර්යෝනි. දර්ශන මහාචාර්යෝනි. බුද්ධියට හානියක් නෑ වුණාද? ඒ වගේ හරි විදියට අධ්‍යාපනයට නැඹුරුනොතින් නියම ක්‍රමයකින් හැදෙන සංඥා භාෂා කීපයක් දන්නා ඉන්නවා. දැන් සංඥා භාෂා කෝට එකක් නෙවෙයි. ෆ්‍රෙන්ච් සයින් ලැන්ග්වේජ් කියලා තියෙනවා, ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා තියෙනවා, ජපනිස් සයින් ලැන්ග්වේජ් කියලා තියෙනවා, සිංහල සයින් ලැන්ග්වේජ් කියලා තියෙනවා. සයින් ලැන්ග්වේජ් වලත් එක කියලා තියෙනවා. ඔව් සංඥා ලැන්ග්වේජ් කියන සංඥා භාෂාව. නෑ ලොකෙම කන්නේ. අnder සමාන ලක්ෂණ තියෙනවා. 10ක් 15ක් ඉස්සන් සමානවත් තියෙනවා. සොරේ කිසේ වෙතත් අඳගළු විහිලි කතාව සූත්‍රේ නෑ නේද? ඒක වැදගත් දෙයක්. මමත් හිතර තිබුණා ඒක හරියට පස්සේ හොඳට සූත්‍ර විමර්ශන බලලා සමාර්ථය අරගුණා. ওই පැතිවල ඉන්න ඇස් එක සාකච්ඡා කරලා පස්සේ නම් මට තේරුම් ගියා අපි එහෙම කියන එක වැරදි කියලා. අහේතුක ප්‍රතිසන්දියක් කියලා කියනවා. කිව්වට දැන් හේතුක ප්‍රතිසන්දියෙන් ආයෙත් විතරයක් මාර්ගව ලබන්න කියලා අපි කියන්නේ නේ. ඔව් ඇත්තෙන්ම මෙතන ගැටලුව දැන් අර වගේ තත්ත්වයක පත්වෙච්ච කෙනෙක් අහේතුකද කියලා දැන් අපි කියන විදිහ අහේතුකද කියලා අපිට විමසලා බලන්න වෙන වෙන ඇත්ත මේක. ඔව් අභිධර්මයේ ඇත්තෙන්ම අභිධර්ම පිටකේම නෙවෙයි නේ. අභිධර්මයේ මේ බුද්ධ සංග්‍රහය සංඥා දෙක තියෙන ගන්වල තමයි දැක්වෙන්නේ. මේ අන්න ඒකයි ගැටලුව දැන් අපිට අපේ සමහර දේවල් හරියටම සූත්‍ර ඒ කියන්නේ පෙළදහමටම කියලා ත්‍රිපිටකෙමටම කියලා සමහර අපිට ගලපන්න වෙනවා. එහෙම නැත්නම් අපි ලෝකෙට කියන් ගියොත් අපට ලොකු සංවාදයකට මොහොමාන වෙනවා අපිට. හැබැයි මේ ඇයි ප්‍රශ්න කරයි? ඒ ප්‍රශ්න කරයි එහෙනම් ඔයා නිවන් දැකලා අපිට පෙන්නන්න. ඔයා නිවන් දැකලා අපිට විස්තර කරන්න අපිත්පත් වෙනවා කියලා අභියෝගයක් ඇහැගෙන. ඒ තරම් කිනු බුද්ධිමත් නැහැ නේද? එකකින් අහලා බලන්න ASL කියන ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා. ඒකෙන් තමයි බුද්ධිමත් බව බලන්න සංඥාවල් කියන එක. සුතුම හිතේ දැක්ක. ලැනගාන ප්‍රේත උපසන්නේ කියන්නේ ලෝක දේශනාවතුනේ අරතමනේ. ඒ කියන්නේ අරතමයි. ඒකයි තියෙන බාධක ආත්මය තමයි. ඔව් ඇත්ත මේක විමසලා බලන්න ඕනේ අපිට කාලේ කියන්නේ අම්බේගොළු පිළිගනවා තමයි බලා හිතෝ කියන් කියලා නේ කියන්නේ. ඒක ඇත්තෙන් මේක පෙර දහමට එකට කියලා බලන්න වෙනවා අපිට ඒක. තේසේ නක්කන සූත්‍රය වගේ තැන් වලට කියලා බලන්න වෙනවා. නක්කන සූත්‍රේ කතාව නැහැ. අක්ෂණයක් විදියට අභාගි සම්පන්න අවස්ථාවක් විදියට අඳගොළු පිළිගනව දක්වලා නැහැ. ඥාන විද්‍යුත් සිද්ධා. ඒ කියන්නේ ඒක තමයි. හොඳයි හොඳයි. මම දැන් කියනට වඩා මොඩර්න් කියලා ගහමයි අනිත් පස්සක් කලින් ගන්න එකට කියලා හොඳට බලන්න එකට කියලා බලනකොට අපිට බලන්න වෙන්නේ කියලා ගහමට මූල ගැටේ තියන්න වෙනවා අපිට ඒක. හොඳට මොන කාරණයක් ඒක. තම බලන්නේ ඒක. ඒකේ මන්නේ දැන් තමයි අපි හරියට බලන්න ඕනේ ඒක. එනිකන් අපේ නුවණ පෑදෙනවා. හේතෙන් සතර මහා ප්‍රදේශත් එක්ක අපි ධර්මයේ බලන්න ඕනේ. සතර මහා ප්‍රදේශත් එක්ක ඒකද කියලා බලන්න. ඉතින් ඇත්තෙන්ම මේ මෙතෙන්දී මට නම් හිතෙන්නේ ඇත්තෙන්ම මම සංඥා භාෂා ටිකක් කළා. ඉතින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ලැන්ග්වේජ් එකක් ටිකක් කළා. සයින් ලැන්ග්වේජ් එකක් ටිකක් කළා මට ගොඩක් නොබෑ. මම සුමානකට කරේ ඇත්තෙම කවදාහරි හොඳටම ඉගෙන ගන්න ඕනේ. සාලෙන් ඔඩියන්ස් එකට කතා කරන්න පුළුවන් අපිට. විශේෂයෙන් ඇමරිකන් ලංකාවේ සයින් ලැන්ග්වේජ් එක නම් ඉතින් ලොකු කිරි තර නැහැ. විශේෂයෙන් ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක ASL කියලා ගමම මේ ඉන්ටෙන්ට් එකේ ඉන්න. ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක නම් සාල ඔඩියන්ස් එකට අපිට ධර්ම ඉගෙන ගන්න පුළුවන්. සාම්ප්‍රදායික හිතලවත් නැහැ ඒක. අපිට යන්න පුළුවන් පැති ගැන අපි හිතලවත් නැහැ. ලංකාවේ සයින් ලැන්ග්වේජ් එකෙන් දේශන කරන්න ආයෙම නමුත් ඒ ඔක්කොම ගිහියයි. ආන්දෝලකෙන කාට නමාරු. ආන්දෝලකෙන ළඟ තියාගෙන ආන්දෝල කතා කරනවා ගිහි ළමයි සයින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරනවා. ඒක අමාරු නෑ ඒක සාමාන්‍ය ලැන්ග්වේජ් වල බබල් ලැන්ග්වේජ් එකකට වඩා වාසික වාටික භාෂාවකට වඩා ලේසි සයින් ලැන්ග්වේජ් එක. ඒක තමයි. ඒක කාලේ කරපරනයි. සිතින් ඇත්තෙම අපි ලෝකෙට දහමර යන පුළුවන් මාධ්‍ය ගැන හුවන් හිතනවා අපි මීට වඩා. අපි දහම් පෝෂණය වෙන්න ඕන ලෝකෙට පුරුවන් තරම් මේක දුර ගමනක් කරගෙන යනවා අපි. ඒක කරන්න පුළුවන් හැබැයි නේ. ආමිරු මොන දේ කරන්නේ කියත් හොඳටම කරනවා නේද? කියනනේ නේද? නදේම හොඳට කරන එකක් කරනවා. මේ නිසා අපිට ඒක කරන්න පුළුවන්. මේ එතකොට අපි මේ සඳහන් කළේ මෛත්‍රිය සහ ප්‍රඥා මත ගොඩනැගී තියෙන මේ ලෝකයෙන් ගැන අපි සාකච්ඡා කළේ නිසා අපි අතින් ගෝපයක් දකිනකොටම මේ අතීත අවිද්‍යා සංස්කාර කෘෂ්ණාදී හේතුන් මේ මොහොතේ ඇති වෙන ආයතන ටිකෙන් රූපයක් නිර්මාණය කළ දෙන ස්කන්ධ පංචකය ගොඩනැගෙනවා. ඒ ස්කන්ධ පංචකයම අපි අවිද්‍යාවෙන් බලනත් එක්කම ඊළඟ මොහොතේ ඒ ස්කන්ධ පංචකයම උපාදාන ස්කන්ධ බවට පත් වෙනවා. ඒකින් උපාදාන ස්කන්ධ පංචකයට අපි සෘෂ්ණා කරනවා. ඒක තමයි ඒ නිසා ටිකෙන් ටික වේගය අඩු කරලා ඒ වේගය අඩු කිරීමේ මාවත තමයි මේ රූපාදී ස්කන්ධ වෙන වෙනම අපි තේරුම් ගන්නට ඕනේ. ඒ හැම එකම ස්වභාවය ඉතාම සියුම් විදියට ධම්මසංගණි විභංගාදී ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ඒ විස්තර තේරුම් ගන්න ගන්න අපට එන්න එන්නම ඒ බාහ්‍ය රූපයක් තුල බැස ගන්න ගතිය අඩු වෙනවා. ඇයි ඒකට හේතුව තමන්ටම අවබෝධයක් ඇති වෙනවා අවිද්‍යා සාගත රූපයක බැස ගත්තොත් තියෙනවා. ආයි මග නම් තියෙන්නේ නැහැ කොහෙන්ද ඉවර වෙන්නේ? ජරා මරණය එනිසා ජරා මරණ වලින් අනිත්‍යයේ කුටි කන්න තමන් කැමති නැති වෙනවා. තමන් එන්න එනම නිදහස් පුද්ගලෙක් බවට පත් වෙනවා. බාහිර දකින්න කොටම අභ්‍යන්තරයේ දකින්න හුරු වෙනවා. රූපයක් දකින්න කොටම දකින්නේ මේ බාහිර තියෙන රූපේ නෙවෙයි. තමන්ගේ මේ අභ්‍යන්තර ආයතන වල සාපේක්ෂ ගොඩනැගීක ස්වභාවයක් තියෙන එක දකින්නවා. ඒකෙන් බාහිර රූපයක් නැහැ කියන්නේ නැහැ. බාහිර රූපයක් තියෙනවා. තියෙන්නේ පෙරපසුන වී ඒ මොහොතේ හටගත් අත්දැකීමක් විදිහට ඇති. මේ මොහොතේ මට මේක පිටියක්. ඊළඟ මොහොතේ මගේ ආයතන වෙනස් වෙනවා. ඉතින් මේ පිටිය නිහ බැස් මට පේනවා. මේ මොහොතේ පිටියක් නේද? ඒක මේ මොහොතේ මගේ ලෝකෙට පිටියක්. වෙනතන ප්‍රේතයක් හරි භූතයක් හරි ඉන්න යාට මේක පිටියක් වෙන්නේ යාගේ ලෝකෙට. දැන් මට මෙතෙන් පස්සේ නැහැ පේන්නේ. වෙනස් සත්‍යයකට මෙතන ඊට වඩා සත්‍යම් පේනවා. යාගේ ලෝකෙට. එනිසා ලෝකයේ බුදුදහම විස්තර කරන්නේ බාහිරින් බලන විදිහට නෙවෙයි තමන්ගේ පැත්තින් ලෝකේ බලන විදිහට. බාහිරින් බලනකොට මේ මේ මේ මේ පොතුව මම කියන පස්සේ මේක ඉතුරු වෙනවා. බාහිරින් බලන විදිහට නෙවෙයි දුක නිදහස් කරන මාර්ගය කියලා තියෙනවා. බාහිරින් බලන විදිහට විස්තර වෙනවා ඇතැම් විට ස්වර්ගගාමී මාර්ගයේ. මරුවන් සෑවැන් ගානේ සිහිපත් කළ සාදු සාදු වෙන මරණසන මොහොතේ දිවි ලෝක යන පුළුවන්. ඒ සතර තුලම ඉන්නේ. ඒ බාහිරින් බලන්නේ. මේ පැත්තෙන් බලනකොට මේ පැත්තෙන් බලනකොට දෙකේ දෙකම හොත්තා සම්බුතන් හොත්තාන දුකෙන් නිදහස් වෙන නම් මේ විදිහට බලන්න. අර පැත්තේ බලවතින් අර පොඩි ළමයා කියන්නේනේ ඈ මේක ඇත්තේ කියලා බැලුවොත් එක්ක දිවි ලෝකය නැත්නම් අපායයි කියලා නේද? එහෙම දැක බලන්න බෑ කියලා නේ කියන්නේ. ප්‍රඥාවෙන් බැලුවොත් තමයි මේක පේන්නේ. එතකොට තමයි ඈ නිවන් දකින්න පුළුවන් කියන්නේ. අර පොඩි ළමයා කියලා. අන්න ඒකම තමයි කියන්නේ. එනිසා සතරද නිවනද කියන එක අපි අපිම තීරණය කරගන්න ඕනේ. එතකොට මේ ඇතිවන විශේෂයෙන් ස්කන්ධ පංචකය බෙද බෙද මේක බලන්න වෙනවා. මේ ස්කන්ධ පංචකය අපිට වෙන් කරන්න බෑ. විශේෂයෙන් පංචකෝකාර විදියට ඉපදෙච්ච අපි අපේ මේ ස්කන්ධ පංචකයක් එකටම නිතර ක්‍රියාත්මක වෙයි. පෙරපස් රණිය හටගෙන. ආයතන වෙන් වෙලා තියෙනවා. ආයතන එකිනෙකට වෙනස් ආයතන හයෙන්ම තියෙනවා. ස්කන්ධ පංචකය වෙන් කරන්න බෑ. ස්කන්ධ පංචකේ හැම මොහොතේම ඇස පහළුණා නම් ස්කන්ධ පංචකයක් එකටම පහළ වෙනවා. එතකොට අන්නේ පහළ වෙන එක අවිද්‍යාව කරා අවිද්‍යාවෙන් ඇති වෙන එක ටිකෙන් ටික අඩු කරන්න තමයි සියලුම ක්‍රම ශිල්ප අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි මේ වත් පිළිවෙත් කිරීම ඉඳන්ම සියලුම දේවල් කරමින් මෙන්න මේක සුතම ඥාණයෙන් ඇති කරගෙන මේ අවිද්‍යා සාගතව සිටිනු දුවන වේගය දුවන සිටිවි වාර ගන්න ටිකෙන් ටික අඩු කරලා නවත්තන එකම අපි කරන්න ඕනේ. අපිට සිටවිල්ලක් වෙනකොටම බැනපු කෙනෙක් හරි ලස්සන කෙනෙක් හරි ඒක දිගින් දිගටම හිත නදුවන විදියට පුළුවන් තරම් ඒ වාර ගන්න අඩු කරන්න ඕන. ඇත්තෙන්ම සිටවිල්ලක් ඇති වුණොත් අවිද්‍යාව සාගතව ඒ ඇති වෙච්ච සිටි අවිද්‍යාව අඩු කරන්න බෑ. දැන් අපිට දැන් මේ කෝප්පේ දැක්කනම් අපි අවිද්‍යාවෙන් ඒ දැකව සිටවිල එතරම් නිරුද්ධ වෙනවා. ඊළඟට ඇතිවන සිටවිල්ලේ වාර ගන්න අඩු කරන් තමයි ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙන්නේ. අපි ඇත්තටම සාමාන්‍යයෙන් කියනවා අවිද්‍යාව ප්‍රබලත්වය අඩු වුණා කියලා. ඇත්තටම වාර ගන්න අඩු වෙනකොට මේක ප්‍රබලත්වය අඩු වෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඇත්තටම මේක කුඩු වුණාම ගිහිල්ලා හඬ නැගති අඩු වෙනවා කියන එක. හැබැයි අඩු වුණාට ඒක ඒ සිටවිල්ලේම අඩු වුණා මිස මගදී අඩු කරේ නැහැ. අර ඇත්තෙන්ම සිතිවිලි අඩු කරනවද වැඩි කරනවද කියන එක නෙමෙයි ගැටලුව. දැන් සිතිවිලි අඩු කරන්න කියලා බුදුදහමේ නැහැ. හරි දෙවියනේ කියලා කියන්නේ මනමාරෝ හිතේ නේන සිතිවිලි නවත්තන්න කියලා. බුදුදහමේම නැහැ සිතිවිලි නවත්තන්න කියලා එහෙම නෙමෙයි කරන්නේ. ඒ සිතිවිලි අවිද්‍යාව සාගදෙන සිතිවිලි අඩු කරන්න නැති. ඇත්තෙන් දැන් සංඥා වුණා සංඥා මිරිඟුවක් කියලා කිව්වට මරිගේ උපමා සංඥා කිව්වට දැන් දස සංඥා වඩන්න කියලා. ඒක සංඥාත් එකම ස්කන්ධ පංචකෙම වැඩෙනවා ඇත්තෙන්ම සංඥා චේතන ඔක්කොම වැඩෙනවා සංඥා වැඩෙනවා. එතකොට අපිට තියෙන ඇත්තෙන්ම අකුසල සිතිවිලි අඩු කරන කැතියිනේ අපිට. අකුසල සිතිවිලි අඩු වෙන්න ඇත්තෙන්ම අවිද්‍යාවත් එක්ක අඩු වෙනකොට එක පැත්තකට වෙන්නේ ඒකේ ප්‍රබලත්වය අඩු වෙනවා. අඩු වෙන්නේ අර වාර ගන්න අඩුවීමත් එක්ක. හැබැයි අපිට එක සිති දැන් මේ මොහොතේමම විද්‍යාසගතව බලනකොට ඊළඟ මොහොතේ ඇතිවන සිතුවිල්ල දුවන වාර ගන්න අඩු වෙනවා. දුවන වාර ගන්නත් අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකෙන් බලපෑමක් වෙනවා ඊළඟ සිතුවිල්ලට අච්චර ශක්තිමත් දුවන බැරි විදිහට. හැබැයි ඒක ඇති වෙලා මගදී ඇති වෙන්නේ නැහැ. වර්තමාන සිතුවිල්ල අනාගත සිතුවිල්ලට බලපෑමක් විදිහට වෙන්නේ. ආස්නේ වීම වශයෙන් කියන්නේ හේතුප්‍රත්‍යයේ හැම විදිහට සූසිප්‍රත්‍යයනි වශයෙන් මේක සම්බන්ධයක් වෙනවා. හැබැයි ඇති වෙච්ච සිතුවිල්ල මගදී නවතින්නේ නැහැ. ඇති වුණා නම් සිතුවිල්ලක් ඒක අවසානේ දක්වාම යනවා. එතකොට අපිට කරන්න තියෙන ඇත්තෙම අර විද්‍යාසගතව බලන එකෙන් එක පැත්තකින් අර එක විදියට අකුසල චේතනා පහළ වෙන වාර ගන්න අඩු වෙනවා. අනිත් පැත්තෙන් අර එක සිතුවිල්ලක් උනත් ඇති වෙන ප්‍රබලත්වයෙන් එනම අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒකට තමයි ඒක ඇත්තෙම සීලෙන් ගන්න අවශ්‍ය වෙනවා. සීලෙනු චාන්ස් ප්‍රමාණයට උපකාරයක් වෙනවා මේකට. ඇත්ත මෙහෙමනම් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ නේද? මේ මෙත්තම ප්‍රඥා වඩන්නේ කියලා මම කියන්නේ. සම්පේසතන වඩන්නේ කියලා මම කියන්නේ. සමිතිය වඩන්නේ කියලා තියෙන විදර්ශනාට උපකාරයක් වෙන්නමයි. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කරගන්නේ කියන්නේ. තමයි නවන විද්‍යට ඒක ඇත්තම ධර්ම කාර්යයක්. ධම්මනියම් කියන්නේ යන්නේ. ඒ කම්මනියමට වඩා ධම්මනියම් සම්බන්ධයි. අනිත් පැයෙන් චිත්තනියම සම්බන්ධ වෙනවා. සම්මාදිටියෙන් පස්සේ හරි සම්මාදිටියෙන් පස්සේ ඔය කියන දන්නේ සම්මාදිටියේ ප්‍රභේද තියෙනවා සම්මාදිටියේ පොඩක් තියෙනවා තියෙනවා අකඩක් තියෙන සම්මාදිටියත් එක්කම පුතග්ජන භූමියෙන් අසේ බව දක්වාම තියෙනවා සම්මාදිටියේ ලෝකෝත්තර සම්මාදිටියට ඇතුළත් සුතමේ ඥානෙ අංශ ප්‍රමාණයක් ලබා ගන්නවා. දැන් දුක්ඛේ ඥාන සංවේ ඥාන ආදී වශයෙන් දැක් වෙනවා. දැන් අරසිය මාර්ගයේ ගස්සතින් අරසිය මාර්ගයේ දැන් ඔය සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා අපි ගැටලුවක් නෙනේ. ඇත්තම නොසනා පිටා වැලකට අපි කලින් පොත සඳහන් කළා. අරසිය මාර්ගයේ සමාධියෙන් පටන් ගන්න. දැන් උදාහරණයකට ගත්තොතින් දැන් ඒකේ සුතමේ ඥානෙට එකක් තියෙනවා. සත්‍ය ඥානෙට එකක් තියෙනවා. සුත්‍ය ඥානෙට එකක් තියෙනවා. සත්‍ය ඥාන විදිහට ගන්නකොට සත්‍ය දැනගන්න විදිහට ගත්තොත් සමාධියේ මුල. සුත්‍ය ඥාන විදිහට කරන්න ගත්තොත් කරනකොට සීලේ මුල. හැබැයි සීලය පටන් ගන්නකොට දිට්ඨි අනුපගම්ම සීලව. දෘෂ්ටි වලට නොපෙමින දර්ශනයක් තියෙනකොට. මේ දර්ශනයෙන් තමයි සීලය පටන් ගන්නේ. ඒ දර්ශනය කොට සමහර සුත්‍ය ඥාන සමාධියෙන් ඇති. දැන් අපි නොගියපු දැනකට යනවා නම් අපි අවසානයේ දක්වා මුලදී දැනගන්නවා. අර සත්‍ය ඥානි සම්මාදිටිය වගේ. හැබැයි ගමන පටන් ගන්නකොට පටන් ගන්නේ සීලය වගේ මෙතනින් පටන් ගන්නවා. අය කියන්නේ මෙතනට අහනකොට අවසානයේ දක්වාම අහගන්නවා. ඒ නිසා සත්‍ය ඥාන විදිහට ගන්නකොට සමාධිය පෙරයි ප්‍රඥා මුල යන්නට ඕන සුතමේ පඤ්ඤා විදිහට ඊට පස්සේ කරන්නේ යනකොට කෘත්‍ය ඥාන විදිහට ගන්නකොට සීලෙන් පටන් ගන්නවා. සම්යන මේ සාකච්ඡා කලේ මෛත්‍රී හා ප්‍රඥා මාර්ග පදනම් වූ බුදුදහම කෙනෙක් ඉතින් අපිත් පැත්තෙන් අපිත් තාම ඉගෙන ගන්න අපි මේ වගේ කඩපාඩු තියෙන පුළුවන්. එතනමිට තව තවත් ඉගෙන ගන්නකොට මේ කරුණවත් තවත් යම් ප්‍රමාණයක වෙනස් වෙන පුළුවන්. ඇත්තෙන්ම අවසානයේ අපි නාම රූප ධර්ම ගැන එන්නේම අවබෝධය ප්‍රකට කිරීමෙන් මේ වෙන්නේ ඇත්තෙන්. සංදායකින්දා ගැන අපි එන්නේ නම් සුති මනන්දම්ම දහම වඩද්දී තව තවත් කියවන්න කියන්නේ මේව තවත් පිළිසිදු වෙනවා. ඒකව වහන්සේලගේ සාධනන මගේ සාතරි ගැන ගන්න තවත් දෙයක් අපි සම්පූර්ණ නිවන් දැකලා නෙවෙන්නේ මේ තහම ලෝකෙට කියන්නේ. මේ කියන්නේ අපිට ධර්මයක් හන්නේ නැහැ කාටවත්. ඉතින් අපි දන්න ප්‍රමාණයෙන් අපි දැනට දන්න ප්‍රමාණය අපි සංඥා කරන නේන අපිට ඒක. ඒක තමයි හදන්න කරත් ඒක කියන්නේ. දැන් මේ ජනමාත්‍යේ කල්ලාන අපිට කොහොමද හදන්න මාත්‍යලම් වුණ ගැහුණනේ. බුදුරජාණන් වහන්සේ දාපන දැන් කාලේ ඉඳලා අපිට දන්න ඕනොන් මේ තමයි දැනම රෝමාරු කරගන්න කැමති. ඉතින් අපි අපට අවශ්‍ය වෙන්නට ඕන අපි දැනට දන්න තියෙන මට්ටම එන්නෙම දිනු කරගන්න. දැනට දන්නේ එක අවසාන රෙෆරන්ස් එක ෆයිනල් රෙෆරන්ස් එක විදිහට අපි දන්න හොඳ නැහැ. එහෙමනම් බැටරුවක් නේ. ඔයාර ස්ටඩි කාඩ් එක දැන් හාමුදුර කෙනෙක් කියනවා ඉතින් ඒක ආයනවලු. ඉතින් හාමුදුර කියන්නේ මා දන්නා තරමින් දැනට හොඳයි කියලා. ඉතින් ඒ වගේ අපිට මනේ කියන කොට ඉතින් අපි ආවන්ත වෙනවා දැන් මට දැනට තේරෙන විදිහට මේ කියන්නේ කියලා. ඒකට අපිට නියුත්තයි නේ. දැනට කරුම් ඉතින් දවසක අපිට දැනගන්න නියුත්තයි. අපි අනිත් අතින් අපි නිහතමානී තවත් කෙනෙක් දෙයක් අහන අපි සුදු දන්නේ. ඇත්තෙම මේක දැන් ඒ 10න් දක්වල තියෙන්නේ එකක් එක පරියයකින් ඔක්කොම අරගෙන පුළුවන් වීතිය ඒකට ගන්න. එන අනිත්‍ය සංඥා බැලුවත් යාට නිවන් දකින්න පුළුවන්. සබ්බ සංඛාරයේ සංඤ්ඤ සංඥා කියද බැලුවත් එහෙම නිවන් දකින්න පුළුවන්. එතකොට එහෙ එක අනිත් එකක් තියෙනවා. සංඛාර ඇත්තෙම සංඛාර කෙනෙක් දැක්කිනවනේ ප්‍රබේද ඇත්තෙම ප්‍රබේද දැක්කිනවා සංඛාරයක් තියෙනවා. එතකොට අනිත්‍ය සංඥා කියන එකේදී අනිත්‍ය සංඥා බලන්න. අනිත්‍ය සංඥා මොකද විස්තර වෙන්නේ? චක්කම් රූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංඛාර අනිත්‍ය සංපන්ත කෙනෙක් කියන්නේ. නමුත් අතන කෙනෙකුට වෙනත් පරයක් කියන්නේ. සම්ප සංඛාරයේ පරිච්ඡ සංඥාදී. ඉන්ද්‍රබාණසූත්‍රයේ ලක්ෂණයක් තියෙනවා දැන් ඒක ප්‍රතිපදාව කියලා. ඉන්ද්‍රබාණසූත්‍රයේ තුනකට බෙදෙනවා ආරේ විනේ අනුත්තර ඉන්ද්‍රිය බාහන එකක්. අනිත් එක ඒක ප්‍රතිපදාව එකක්. එතන බාහිර ඉන්ද්‍රිය පුද්ගලයේ ලක්ෂණ එකක්. එතන ওই හේක පුද්ගලයේ ලක්ෂණ විදිහට තමයි කියන අට්ඨියේදී හයදී ජීවජති කියන. ඒ කියන්නේ හේක උනාට පස්සෙන්ට ලැජ්ජ හිතෙනවා මම වගේ කෙනෙකුට මේක හොඳ නෑ කියලා. දැන් අපිට ලැජ්ජ වෙන ගැටියක් තියෙනවා. නමුත් ඊට වඩා ඉහළ මට්ටමක් අතන තියෙනවා. ඒකත් මේ ඔයාරක ලකිනකොට දැන් සුදමියනෝ තහරණේ තියෙන්නේ. සමන්තම ලැජ්ජ හිතන මේ වගේ වෙන්න හොඳ නෑ කියලා. ඒ කියන්නේ මේවට නිති විදිහට හිතන්න හොඳ නෑ. අර ඒ ටිකට ලැජ්ජාව පට ගන්නවා. මට නම් හිතෙන්නේ ඒ හේක පුද්ගලය වඩන විදියට සම්බන්ධ කරන් පුළුවන් මිස. ඒ කියන්නේ හේක මුනාට පස්සේ වඩන විදියක් වගේ. ඔව් ඒක කිහිල්ලට ගියාට පස්සේ වඩන විදිය. දැන් ওই 10 තියෙන්නේ 10ම වඩන කියලා නෑ. 10ම වඩන කිව්වට ඇත්තෙන්ම ප්‍රතිපාඩ එනගෙනාට එකයි වඩනවා. එකක් වඩනකොට අනිත් එක වැඩි වැඩි ලේ කොහෙද? ඒ කියන්නේ 10ක් තියෙන්නේ එක එක පුද්ගලිකේ චරිතනාවක් ඒක. දැන් අපි ගොන් සත්‍යස් ගෝල්ස් වලට ධර්ම කියලා. සත්‍යස් බෝධිමාර්ග ධර්ම හැම කෙනාට වඩන්න කිව්වේ නැහැ. එක තැනක කියනවා 37ක් වඩන්න කියලා. තව තැනක කියනවා දස සංඥා වඩන්න කියලා. තව ස්ථානක කියනවා ආරස්සංග මාර්ග වඩන්න කියලා. තව තැනක කියනවා සත්‍ය බෝධිමාර්ග වඩන්න කියලා. වෙනත් තැනක කියනවා ආයතන 6 ආයතන කුසල පැවැති කරගන්න කියලා. තව තැනක කියනවා ස්කන්ධ පංචකයේ සමුදේව බලන්න කියලා. තව තැනක කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. තව තැනක කියනවා රිලැක්සින වඩන්න කියලා. තව තැනක කියනවා සම්මිය දර්ශන වඩන්න කියලා. තවත් දැනගෙන නෑ ප්‍රඥාව වැඩෙන දේ. එතකොට ප්‍රඥාව වැඩුවාම නැතර දිනු වෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රඥාව වැඩන කියලා කියන්නේ ඉහළම දක්ෂයට කියලා තියෙනවා. ඥාන පුද්ගලයන්. ඒ කියන්නේ බාහ්‍ය දාර්ශනිකය කුප්පසාති වගේ ඉහළම ප්‍රඥාවන්තයට කිටින් කියන්නේ. එතකොට ප්‍රඥාව වැඩන විදිහට දෙකේ දෙක මත්තන් වගේ ඉහළම ප්‍රඥාව වැඩන විදිහට මාර්ගය කියලා තියෙනවා. පුද්ගලයන් නැතෝ. එතකොට ඉතලම ප්‍රඥාව තියෙන අයට ඒ විදිහට කියලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අරක විතරක් වැඩනවා කියන එක නෙවෙයි කියන්නේ අනිත් ධර්මයක් වැඩෙනකොට. ඒ කියන්නේ අර බුදුරජාණන් ධර්ම දේශනා කරන ක්‍රමයක් අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ පුද්ගල බද්ධම ඒක තියෙනවා. ඒ කියන්නේ එක ධර්මයක් හරියට වැඩෙනවා නම් ධර්මානුකූලව අනිත් ධර්මයක් වැඩෙනවා. දැන් ඒ කාම දෙක යන මග්ගසතනයි සුද්ධියගේ සතර සතිපට්ඨාන කියලා තියෙනවනේ. එහෙම කියන්නේ නේ ඒක තමයි ඇත්තම පදනම. නමුත් ඒ පදනම පිටියට ප්‍රඥාව හරියට තේරුම් ගන්න ප්‍රඥාව වැඩෙනවා අර ධර්මසක් දැනෙනවා. දැන් සංඥාකට තියෙනවා. 10ම වඩන්නේ කියලා නෙවෙයි කියලා තියෙනවා. 10ම වඩනවා හොඳයි. නමුත් එකක් හරියට වැඩනොත් අනිත් එකක් වැඩෙන්නේ නැහැ. ඒක අනිත් කෙනා සමාන නැහැ. මාත්‍රා කියන කතාවක් නෑ. දැක්කන්නේ. මොන වෙන්න බෑ ඒක. මාත්‍රා කියන වෙන්නේ. අතන ලක්ෂණය තමයි අරින්නේ දැන්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් නෑ ඒක දැනක චක්කු අනිත්‍ය රූපං අනිත්‍ය ආදි වශයෙන් කියනවා. තව දැනක චක්කු අනත්තා කියලා කියන සමාදානයි. එතකොට එකම ලක්ෂණ එක තැනක අනිත්‍ය වශයෙන් බලන කියන තව තැනක අනත්ත වශයෙන් බලන කියන එක තමයි ස්කන්ධ පංචකයකට දාලා තියෙන රූප ආදී ආයතන තව තැනකට දාලා තියෙනවා. ඒ විවිධ පරයයන් දක්වලා තියෙනවා. කොමන පරයයන් ආවත් ඔහුට එක තැනකට තමයි අවසානය එන්නේ. අවසානයේ ස්කන්ධ පංචකයේ සමුදය කියන මට්ටමට එන්නේ. ඒක වෙලාවක ඇත්තේ මේකයි බැරි බැරි කොහොමද? එකක් පරයයන් ගැන අනිත් පදෙම තෝ ඉන්නවා. ඒකෙන් පිටියන්නේ. නැත්නම් අපි සාකච්ඡා කරියද දහම දේශනකට ඇත්තම අපිට මේකත් හොඳ මාතෘකාවක් බණගෙන කියන්නේ ඈ මෛත්‍රී හා ප්‍රඥා පදනම් වෙලා මුළු බුදු දහම විස්තර වෙන හැටි. ඒ නිසා මේ ශාන්තව නිවන මඟ මෛත්‍රී යන ආරම්භ වෙන්නේ. මේක මෛත්‍රී සාසනයක් කියන්නේ ඒක. ඒ නිසා සම්පූර්ණ මානසික ආතතිය දුරු කරගන්න මූලික දෙයක් විදිහට මෛත්‍රිය. මෛත්‍රී භාවනා වලින් සමාන වෙනවා. ඒ නිසා මෛත්‍රී වඩලා කියලා නිතරම මානසික සතුට සුවපත්ත්වයේදී කියෙන්නේ නැහැ. අපිට කෙනෙකුට බලිනුමක් පුළුවන්. ගහනුමක් පුළුවන් කියවමල කියන කෙනෙක් ඒ විදිහට ඇදලා දාන්නත් පුළුවන්. ඒව කරනවා. ඒ කරන්නේ මෛත්‍රී මත පිළිඳ නැහැ සතරාගය පිට නොගිහිල්ලා වැඩෙනේ කියන්නේ මෛත්‍රී කරන්නේ. ඒ නිසා මෛත්‍රී කියන එක අපි හරියට අර්ථකථනය කරගන්නවා නේද? කෙනෙකුට බාහිරට පේන විදිහට මෛත්‍රිය වගේ වචන කතා කරන්න පුළුවන් නමුත් කෙනෙක් කවටන වෙන්න පුළුවන් ඒකින් කතා කරන්න. ඒ කියන්නේ මෛත්‍රිය නෑ ඇත්තේ. කෙනෙක් ඇත්තෙන්ම කෙනෙකුට ගහන්න පුළුවන්. يعني දැන් මෙතන අපි කියමු ගෙදර ගිය ඇතුළට ගෙදර ලොකු සර්පයෙක් ඉන්නවා. ළමයි යන හැදෙන එක පාර කෝටුකින් ගහහරි කරක් කරනවා නේ. ඔව්. ඒක මෛත්‍රියෙන් කරන්නේ. ඒකයි. ඇතැම් ගල්ලක ගෙදර ඉන්නේ කෙනා hina යන්න පුතේ යන්න යන කෙනෙක් කියනත් පුළුවන්. සාමරේට යන පුදු යන බෝලයක් තියෙන ලක්ෂණ බෝලයක් ගිහිල්ලා ගන්න කෙනෙක් යනවා. සිතා මෛත්‍රියද නැද්ද කියන එක වචන වලින් විතරක් තේරෙන්නේ නැහැ. ඔහුගේ ආකල්පත් එක්ක යනවා. තා බුදුදහම දැන් ඔය අපේ රාජ කුමාර සූත්‍රයෙන් එහෙම කියන්නේ ඒකත් තියෙනවා. දරුවේගේ උපරේ දෙයක් කියලා වෙච්ච වෙලාවෙන් දරුවා අඬද්දි හරිය ලේ වැඩිලින් හරිය ගන්නවා කියන එක. ඒක තමයි මෛත්‍රිය කියන්නේ. එනිසා මෛත්‍රිය මෛත්‍රී සාගරේ මනෝ කර්ම විතරක් නෙමෙයි මෛත්‍රී සාගරේ වාචික කර්ම තියෙනට ඕන මෛත්‍රී සාගරේ කාය කර්ම තියෙනවා. ඒ තුනම එකට යනවා. සැබෑ මෛත්‍රිය කියන කෙනාගේ වචන කතා කරද්දී මෛත්‍රියෙන් කයින් ක්‍රියා කරද්දී මෛත්‍රියම වැඩ කරනවා. තුනමකට තියෙනවා. හොඳයි, ඉතින් අවසානයේ අපි මේ මොනව කරත් අවසානයේ දුක නිදහස් වෙන රහත් උතුමන්ගේ ගමන් මගේට ඉතින් අනිත්‍යතාවය නැත්තම් අහුතුවන් සම්බුද්ධං උත්වාන ප්‍රසිද්ධි කියන ධර්මතාවයම අපි සාර්ථක කරගන්න වෙනවා. සිස්සන ධාතු ආයතන හැමදේම පෙරපසුනවී ඒ මොහොතේ හටගෙන නිරුදෙන ස්වභාවය. ඇත්තම අවසානයේ ගත්තොත් ඉතින් අපිට බලන් තියෙන හැම සිතුවිල්ලක්ම පහළ වෙනකොට මේ වර්තමානයේ මේ මොහොතේ ඇති වෙච්ච සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද වෙනවා. නැත්නම් මේ සිතුවිල්ල කියන්නේ රූපාලි ස්කන්ධ පංචකයට මේ හටගත්තේ කියන එතෙන්ට හිත තියන්න පුළුවන් නම් ඒ හිත තියෙන මොහොතේ අපි ජරා මරණ වලින් මිදහස් වෙයි. මේ මොහොත තුළ අපි බාහිර කිසිම රූපයකට හිත බැසගෙන නැහැ. අන්න ඒ වාරයේ ටිකෙන් ටික වැඩි කරගන්න එකයි තියෙන්නේ. මේ වැඩි කරගන්න තමයි හිත සමාධිමත් කරගන්නේ. මේ වැඩි කරගන්න තමයි අපි සිල්වත් වෙන්නේ. ඒ සීලය සම්පූර්ණ කරගන්න තමයි වත් පිළිවෙත් ආදී කරන්නේ. ඒ ඔක්කොම එකට බාධි වෙලා යනවා. ඉන්ද්‍රිය සංවරය, ආහාරය මත්පැන්නිකතාවය, ජාගරියාන් යෝගිය මේ ආදී බොහෝ දේවල් වලින් අපි උපකාරවත් බව ලබනවා. එහෙනම් හොඳයි. හරණයි. අද අපි මේ සාකච්ඡාව අපි මෙතනින් ඉදමාටපත් කරන අද ටිකක් වෙලා ගිය වගේනේ. පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු මහතනා මෙරත් කරගත් කුණ දන්නා හේතුවෙන් ඔබ අප හැම දෙනාටම උතුම් මොනවා සිල්මෙතර සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පංචාච නින්දුක්ඛං භයප්පච්චාච නිබ්බයං සෝකං පංචාච නිස්සෝකං හොන්තු සම්මේපි පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් බියෙන් ජීවෙත්වා සොලින් තැබෙන සත් සොම්නස්දෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.